දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. පරිදේ තියෙනවා ග්‍රාමික ඒ ග්‍රන්ථ තියෙනවා මේ නාල ග්‍රන්ථ. නාල තියෙනවට නාල ග්‍රන්ථ කියනවා, නාල නැතිවට නිර්නාල ග්‍රන්ථ කියලා කියනවා. එතකොට නිර්වචන කියන්නේ මොකක්ද? නිර් කියන එකෙන් නැති අර්ථය. එතනම් වාණයනු කුස්නාවයි. නිර්වාණයම කුස්නාව නැති තැන. වාණයනු අපට සමහර නාපේත අරමුණ ගැටීමේදී හතුලීමේදී තියෙන දෙයක්. එකක් යන භාවය එතන තමයි වාදීවල් කුස්නාව කියන්නේ. ඒක ඇත්තේ කුස්නාව කනේ කුස්නාව අනිත් වශයෙන් වෙනවා මම විස්තර කරලා දෙන්නා. ඊළඟ පාවදායෙන් කතා කරන්න ඉන්න මේ විදිහට අදත් මේ පොතන් නිසා තමයි මේ දේශනාව ගන්න යන්නේ. එතකොට ඇත්තේ කනේ නාසයේ කියලා වෙන වෙනම කුස්නාවක් පවතියි. ඒ ආරම්භණයන්ගේ කුස්නාවක් පවතියි. ඒ වැරද්ද දැක්කාම කුස්නාව නැති උදැනත් එතනමයි. ඒක ඔබට යම් තැනක දුක තියෙනවා නම් අර කුස්නාව කියලා තැන ඒ නැතුණාම දුක නැති උදැන එතනයි ඒක තමයි මම අර බුද්ධාංශ වදාළ සුඛය ගැන කලින් කලේ. අපි අද අර සම්ප්‍රදායානුකූල ධර්මදේශනාව ගන්නවා. නමුත් මම හිතන්නේ ධර්මදේශනාව සම්ප්‍රදායානුකූල වෙයි කියලා. ඒකේ හේතුවක් තියෙනවා. ඔබ දන්නවා මේ දේවානම්පියතරය තුමාට බිල් මහරහතන් වහන්සේ 12 ති පදවකම සූත්‍රයේ දේශනා කළා. ඒක ඇත්තටම කොහොමවත් තියෙනවා. මා දන්නා 12 ති පදවකම සූත්‍රයේ බුදුජානක මහන්සේ දේශනා කළේ ඥානවන්ත මිනිස්සේ. ඒ ඥානවන්ත මිනිස්සයා බුදුරුව වෙන කෙනෙකුගේ ප්‍රඥාව හොයපු කෙනෙක්. ඒ හොයපේන දැකපු දේ පිළිබඳව කුණපෝරණයක් කරන්න තමයි බුදුජානක මහන්සේ මේක දේශනා කළේ. ඒ දේශනාවේ ගැඹුර තේරුම් ගන්නට ඒ කියන කෙනාට පුළුවන් වුණා නම් ඉතාලි කුස් කරගෙන මුවමරන්න කියේ මොහොත්යකට නැත්තම් වැද්දෙක් නම් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දේශනාව. ඒ නිසා දේවාන් පිටරයිතුමා බුද්ධිමත් කියලා මම හිතන්නේ අමගණයට උත්තර දෙන්න නැහැ. ඥාතිගණයට උත්තර දෙන්නත් නැහැ. තුල්හාති පබන් රදෝපෝ සූත්‍රයේ ගැඹුර තේරුම් ගන්න තරම් එතුමන් ජීවිතයේ කෙනෙක් වෙච්ච කෙනා. ඒකයි මම කියන්නේ සම්ප්‍රදායානුකූල දෙයක් වෙන්නේ නැහැ කියලා. අපි යමු ඉගෙන ගන්න. කිලෝමීටර් කියන ග්‍රාමණයා බුදුරජාණන් වහන්සේගේ අසුර ලබා පැහැදිලිමින් ආපසුතේ රුපියල් නිස්ස බලයි. ජනපතෝනි බමුණා සුදුලත්තුන් බැඳු රථයක නැගී ජනපත ඉදිරියේදී මුණ ගැහෙන. පිලෝතික නවත්තා අහනවා ඔබ කොහොමද දෙති කියලා. මා මහත්වරු බුදුරජාණන් වහන්සේ සමුයි දෙති කයිනේ කියලා කියනවා. එතකොට පිලෝ ජනපතෝනි අහන්නේ කොහොමද උන්වහන්සේගේ ප්‍රඥාව ඇසුරු කරන්න සුදුසුද කියලා. බලන්න ප්‍රශ්නේ තරම. එයා ඒ රටේ හිටු ප්‍රඥාවන් වින්දෝරයයි. පිලෝතික කියනවා උන්වහන්සේගේ ප්‍රඥාවේ ධර්ම කියන්න මම වගේ කෙනෙක් සුදුසු නෑ. ඔබතුමා මොන ගෞරවයෙන් නැත්නම් භක්තියෙන් කතා කරන සම්මත අවස්ථාව තුනෙන් පිළිගන්නද? ඒ ගුණ කියන්න පුළුවන් වෙන්නේ මම වගේ කෙනෙක් තුළ තවත් බුදු කෙනෙක් තමයි. උන්වහන්සේ ඇතුළු කිරීම තුළින් මම උන්වහන්සේ ළඟ තිබිච්ච ඥානපද හතරක් දැක්කා. ඒ ඥානපද හතර අනුයි මම උන්වහන්සේ බුදුජානන් වහන්සේ කියන්නේ කෙනෙක් බුදු කෙනෙක් කියන එක කියලා මේ කලේ. මේ කොටස මම ටිකක් කෙටියෙන් අරන් යන්නේ මම ඕන තැන ඉස්සරහ කරන්න ඕන. එතනදී මොනවද මේ ඥානපද හතර කියලා කිව්වම පිළිවෙලට ධාම්මිය විස්තර කරනවා. ශාස්ත්‍රීය පඬිවරු පඬිවරු බුදුරජාණන් වහන්සේ හමු වෙන තේනවා. බුදුරජාණන් වහන්සේ යම් ගම්වලට වැඩම කළා. වඩිනවයි කියන ආරංචිය තුල ඔන්න ශ්‍රමණගවත් ගෞතමයා අපේ ගමට වඩිනවා. අපි මේනි ප්‍රශ්නේ අහමු. ඒකට මේනි උත්තරය දුන්නොත් අපි මේනි ප්‍රශ්නේ අහමු කියන කල්පිත ප්‍රශ්න හදාගෙන උන්වහන්සේ හමු වෙන දැන් උන්වහන්සේ ආමරින්ට ආපහුම උන්වහන්සේ උන් සතුරු කරලා කර්ම පැහැදිලි කරයි පසු කවුරුත් ප්‍රශ්නහන්නේ සතුරු වෙලා යනවා. බ්‍රාහ්මණ පරිවරු බ්‍රාහ්මණ පරිවරු මේ ආරංචි හම් වෙලා අපිටම වන්දවතු කියන්නේ ජීවිත ප්‍රශ්නම කියලා ප්‍රශ්න හදාගෙන ඒවට ප්‍රතිඋත්තරත් හදාගෙන සම්මුලට යනවා. උන්වහන්සේගේ කර්ම පැහැදිලි කිරීම ක්‍රීමේ සතරපත් වුණා වයි සාවකෝ කොට පත් වෙන ලැබුණාම ප්‍රශ්නේ තීමක් නැහැ. මේ පරිවරොත් එහෙමයි. මේ පරිවරොත් ඒ වගේ උන්වහන්සේ අමොට යනවා ප්‍රශ්න අහන්න. උන්වහන්සේගේ කර්ම පැහැදිලි කිරීම වලදී මේ දේවල් තේරුම් ගන්න සාවක වෙනවා. කරුණාම ප්‍රශ්න ඇසීමක් සිදු වන්නේදී. පැවිදි පරිවර. පැවිදි කියන්නේ බුදු සාමණය පැවිදි නෙවෙයි ඒ කාලේ. තවත් ප්‍රමන ආදී වශයෙන් විවිධ සම්බුද්ධ පක්ෂයට කොටපත් කියා පැවිදි දිනිච්ච අය. ඒ අය උන්වහන්සේ අමොට යනවා. යම් උන්වහන්සේ කර්ම පැහැදිලි කරලා සමාදන් කරවගොහම ඒ කරුණ පැහැදිලි කරපහම ප්‍රශ්න ඇසීමක් නැහැ. උන්වහන්සේගේ ඉල්ලා හිටිනවා මම අද පටන් පැවිදිලා වාදෙන්න මට උපසම්පත වාදෙන්න කියලා පැවිදිලා හිටපු අය ගෙන් පැවිදිලා ඒ ධර්මයේ පිළිසරණ පතනයි කියලා. එතකොට මේ ශාත්‍රීය බ්‍රාහ්මණ පඬිවර මේ පඬිවරු සහ පැවිදි පඬිවරු කියන හතරගොල්ලම උන්වහන්සේ හැමෙදී නිරුත්තර වී උන්වහන්සේ වදාළන ධර්මයට පැහැදී ශ්‍රාවකින් බවට පත් වෙනවා නැත්නම් පැවිදි වෙනවා මේක තමයි මම දැක්වා වූ ඥාන පද හතර කියලා පිළිදෙක පාස්මනිය. කියලා උදාහරණයක් දෙන්නවා. යම් ඇතුල් නාලන වනාන්තරයේ ගියාම වනාන්තරයේ තියෙන අදියක් ඇත්තදියක් ගැටලා මේ නියම ඇතායයි හඳුනා ගන්නවද මම ඒ වගේ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තේ කියලා ලෝකික බ්‍රාහ්මණයා යානුස්සෝනි බමුණට කිව්වම යානුස්සෝනි බමුණ අත්‍රාපෙන් බහිනවා බිමට එහෙලා තමයි සාධකේ ඒකාංශ කරන සකස් කරන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට වැඳලා එහෙනම් මුන්වහන්සේ අමුවෙන් යන්න කුසුවේ කියලා අපුර පිළෝතික නැතුව යානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා ඉන්න වැඳලා එකත් පත් වෙනද ආගිය ප්‍රතිතුරු කතා කරලා ආමි ඉහතින් තනහන් කළා වූ පිළෝතික බ්‍රාහ්මණයා පැහැදිලි කළා වූ කර්ම ටික ඔක්කොම පැහැදිලි කරනවා සත්‍ය පදෝපම අදී උපමාව කියන්නේ සුල්ල සත්‍ය පදෝපම සුල්ල කුඩා සත්‍යයත් පදෝපාද උපමා කුඩා අදී වලට උපමා කොට දේශනා කළා වූ දේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අහගෙන ඉඳලා තමයි එක්තාවසාති ප්‍රෝග්‍රාමණ දකෝත ප්‍රෝග්‍රාමණ එක්තාවසා ධර්මනේ අංශේ විපමණදී මේ ඇත්ත විපම රහස්‍ය පදෝකම විස්තර වශයෙන් සම්පූර්ණ නැහැ. යතස ප්‍රෝග්‍රාමණ යථා අස්ති පදෝකම බ්‍රාහ්මණේ යන්තේ මේ ඇති පරිද්දෙන් යථා පරිද්දෙන් අත්පදි උපමාව අහන්න කැමතිද? එහෙනම් අහන්න මම පැහැදිලි කරන්නම් කියලා තමයි එතනින් එහාට කොටස යන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා ඇතුන් අල්ලන පුද්ගලයේ වනාන්තරයට ගියාම ඔහුට හම්බ වෙනවා යම් තැනක දස්තිරි මැදලා තියෙන ඇත් අඩිය. ඒ ඇත්තටිය දුටු පමණින් මේ ඇතා කියලා ඔහු රැවටෙන්නේ නැහැ. හේතුව මේ වනාන්තරයේ ඇතා වෙනුවට ඉන්නවා වාමනිකා කියලා මිටි අලිවර්ගයක්. ඔය වාමන කියන වචනේ හැදිලා තියෙන එක ඔබට තේරුම් ගන්න. අනුරාධපුරයේ ගියාම පේගඩ පෙළවල් වල තියෙන අර පුංචි බලි රූපෙට කියන්නේ වාමන රූප කියලා. ඒ වාමන කියන එකේ තේරුම මෙටි කියන එක තමයි. වාමනිකා කියන්නේ ඒකයි. එතකොට අදිය දැකලා නැවතුලා හරියන්නේ නැහැ. එතකොට ඒ වෙනත් ඇතුන් ඉන්නවා. මේ නිසා අහෝ එහෙන් පැවැදෙන්නේ නැතුව තවත් ඉදිරියට යනවා. ඒ යනකොට තවත් වෙනක පිට වඩා විශාල ගස්වල ඇත්තල පහරවල් අපිලියලට වදින ලද ගස්වල ශරීරය අතුල් නල යන කම් වෙනවා තවත් ඇත්තලිය. ඒ නියමයට අනි ඒ කලේ ඉන්නවා උච්චා පණිතුකා කියලා දල දෙක දෙවිදිහට පැදිලා ගියා වූ ඇතුන් නොවෙන තව කොටස. ඒ නිසා ඔහු ඒ අදිය දැක්කට නැවතින්නේ නැහැ. තවත් එකක් යනකොට උදාම් වෙනවා අර වගේම ඇත්තරියක් හම් වෙනවා, අතුකල කඩදාපත් හම් වෙනවා, ගහක ඇඟතුල්ලක්වත් හම් වෙනවා, පොතු ගලවක්වත් හම් වෙනවා. නමුත් ඔහු හොඳ ඇත්තතුන් අතුන් හඳුනා ගන්න පුළුවන් කෙනෙක් නිසා මේ උච්ච කණේරු ප්‍රාපියන මේ ඇතෙක් ඉන්නව නාන්දරේ නිසා මේ ඇත්තඩියෙන් ඇතා කියලා රැවටෙන්නේ. තවදුරටත් ඔහුට යනකොට යම් තැනක විරුද්ධ ස්ථානයේ ප්‍රෝගහක් අයිනිගෝ, ජලපහරක් අයිනිගෝ, අතුකඩා තමින් නිදහසේ හැසිරෙන ඇතා දකිනවා. ඇතා දැක්කාම තමයි ඔහු මේ ඇතායි කියලා පිළිගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඇත්තදි උපමාවක් දේශනා කළා. දැන් මේ ඇත්තදි සහ ඇතා කියන්නේ මොනවද කියන එක තමයි අපට අදගත් වෙන්නේ. ඔය ටික දැනගත්තට ඔක ධන වෙන්නේ නැහැ. මම මගේ ළමා කාලේ ඉඳලා වනාහනවා සමහරට ওই පොතන් පොයට ওই ඇත්තඩි වලින් මතකින් ඉවරයි බන්නට කිව්වද අපි යන්න වෙලාවක් නැහැ. අර කතන්දරේ පරණ කතන්දරේ විදුහාමුදුරු ආපුවාට අඹතන වේමස් ගැටි තියෙන කොට දැන් මට නම් ඉතේ බණ ටික තියෙන්නේ එතනින් එහා. මෙතනදී බුද්ධජානන් වහන්සේ පිළෝතික ජානස්තෝනි බ්‍රාහ්මණයාට පැහැදිලි කරනවා බුදුර ලෝක හැදිලි පැහැදිලා පැත්ත පහල වෙනවා මුල මැද අග යටපත් ධර්මයන් දේශනා කරනවා ධර්මචර්යාව දේශනා කරනවා ඒ ප්‍රතිපල පැහැදිලි කරනවා මේ පැහැදුන යන්නේ එදා සමාධි අනුහිතලා ගෘහ ජීවිතේ සම්බාධක සහිතයි කියලා පැවිදි වෙනවා පැවිදිලා ආපු පැවිදි ජීවිතේ සුහන් කායික වාචික මානසික සීල සංවරයන් දී දෙනවා. ඒක මම කෙටියෙන් දැන් විස්තර කරන්න තියෙන නිසා begin එකට ගා විස්තර කරනවා මේ. පංච සීලයව, අට සීලයව, මොකල්ම දෙන්නේ වැල සීලව, ආදී වශයෙන් සියලුම කාරණා. ලබ සාමාන්‍යයෙන් සතුට වෙන එක, තුන් සිවුරෙන් සතුට වෙන එක ආදී වශයෙන් මේ අවිශේෂ ජීවිතය දිගටම විස්තර කරනවා. එහෙම කරලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඉන් එහාට වූ තමන්ගේ සිත එක්තැන් කරගෙන පුදුමිකායන් පනිදායමුකන් පරිකතිය පරිමුකන් කතින් පට්කදෙස්වා කියලා සිත එක්තැන් කරගන්නා වූ දැහැන් පිළිබඳව විස්තර කරනවා. මෙන්න මෙතනින්ද තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අර පෙන්නපු කඩි වලට මේවා උපමා කරලා. එහෙනම් නම් කිසි පුද්ගලයෙක් මේ කායික වාචික මානසික සංවරයේ සිටා ප්‍රථම ධානයේ උපදවා ගත්තම එයින් ඔහු ඒ ඇත කියලා රැවටෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ ඇත් අදියක්. මේක කොහොමද අපි තේරෙන්නේ? බුදුරජාණන් වහන්සේට දුෂ්කරම් ක්‍රියා කළ සමයේ අන්නය කළ නිසා ඥාන ඒ වගේම දිවස්ස දිවසන පරිපිත්ත විඥානනේ කුබ්බේ නිවාසන ඥානයේ කියන මේ ඥානයන් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟත් ඒවා තියෙනවා අන්න අය ළඟත් ඒවා තියෙනවා ඒ නිසා ඥානය හැම උපවලින් මේ බුදුහාමුදුරුව කියලා හිතන්න එපායි මොකද බුදු නොවන අනිත් අය ගවත් මේ ඥානය තුල ඒක තමයි මේ කියන්නේ අදි කියලා මේ ඇත්තන්නේ ඇත් අදියා ඒතරද අද සමාජයේ ඒ වගේ සුළු දෙයකින් යම් කිසි බැහැනක් නැත්නම් සමාජයක් නැත්නම් බැක්මක් ඇති වුණාම මට ධර්මය අවබෝධ වුණා කියපු අය කියන අය අනන්තයි. පොරුම පස්සේ කියනවා මම රැවටුමයි. එහෙම බාහිර වශයෙන් යම් දෙයක් ලැබීම තුළින් මේක සිදු වෙන දෙයක් නෙමෙයි. මට වඩා වයස වැඩි කියන් ඉන්නවා නම් අවුරුදු 70 80 වෙයි. මම අහලා විතරයි කියන්නේ දැකලා නෑ. ලංකාවේ ඇති වුණාලු ශ්‍රී ලංකා තාපසනිකාය කියලා නිකායක හිමිනමක් දැන් මට නමක් මතක නෑ කවුද කියලා නමක් තිබුණා. බෑබඩ ආමුදුරෝ කියලා දැන් මතක් වුණා. බෑබඩ ආ ඔව් ඒක තමයි මං කිව්වා හරි. ඔය කෙලෙස් යටපත් කරලා යම් දැහැනක් උපදවාගෙන කාර්ය ගමන් කරමින් සිටියයි කියන. ස්වාමීන් වහන්සේ යන්නට අවසන කම්බි වැටක්. ඔතනින් යන්නට අවසන පංගලක් තියෙන. යන්නේපයි කියන තහන්නත් ඔය යනවා. ගියාම ඒ වලට වෙච්ච දේ දෙන්නේ එතනින් මහා පැත්ත යනවා පේනවා. මේ කුංචි ලෞකික ලැහනක් හම්බ වෙලා රට පෙරලන්න හදපු කරුණා. නමුත් දැන පිළිහි ගියා අන්තිමට උන්වහන්සේ පසු කාලේනෝ ඒ රන්වැලි පැය දිහා කුංචි කුංචි ළමයි කට්ටිවල දැන් නම් නැතුවත් ඇති. ඒත් අර කුංචි ඇත්ත දිහට නැවතුණා. ධර්මයේ දැකලා නෙමෙයි. දැන් මේ දුල්හාති පදවම සූත්‍රයේ තේමාව ධර්මයේ දතියද බුදුන් දා. මේ ධර්මයේ දතියින් යන පාරේ තියෙන බොරු අදහස් තමයි මේ දෙන්නන්නේ. දෙවි දැන ඊළඟට පොදවා ගන්නවා තුන්වෙනි දැන ඊළඟට පොදවා ගන්නවා හතරවෙනි දැන ඊළඟට පොදවා ගන්නවා ඊළඟ පැහැදිලි කරනවා ඒ හැම එකකම පෙන්නනවා මේ අර උච්චා කනේරුක උච්චා සාලාරික සාමනිකා කියන ඇත්තුන්ගේ අගය අරනනම් සැබෑ අතන වෙයි කියලා ඒ කියන්නේ ඒකෙන් කියන්නේ මේ කැලේම වෙනස් ඇත්තු ඉන්නවා බුදුරජාණන් වහන්සේ පත් වෙලා ඉන්න තත්ත්වෙට පත් වුණාට ඊබඳු දේවල් තියෙන තව ආයෙ ඒ තව දේවල් තිබුණ පමණින් බුදු වෙන්නේ බුදුන් වහන්සේත් ඒවා පුදවා ගන්නම දේව අනිත් අය පුදවා ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පෙර. ඔබ පොතපත කියවලා තේරුම් ගන්න තියෙනවා නම් ආසවාක්‍ය ඥානිය හැරෙලට අනිකුත් සියලු ඥානයන් ප්‍රාණාන්තරගත වූ දුෂ්ප්‍රත්‍යා සලවුන් තුන තිබුණා. ඒවා පුදවා ගත්තයි කියලා එහෙමනම් ධර්මයේ දැක්කල ඉන්නේ. ඔතන මම ඔබේ අවධානයට යොමු කරන තවත් වැදගත් කරුණක් දැන් ධර්ම දේශනා 10ක් කරපුවා නිසා 10ක් කරපු තැනක අයන්න කියලා වැඩක් දෙන්නේ නැහැ. හිතන්න පුළුවන් නම් මේ ගැන හිතන්න. පාතන් හෝ වෙනත් තැන් වල ඔබ යනවා නම් අභිධර්මයේ වගේ දේවල් ඉගෙන ගන්න එහෙම නම් දන්නවා නම් මේ ගැන අභිධර්මයේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ගැන කතා කරනකොට විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියලා ධානයේ කොටස් පහක් බෙදලා පෙන්නනවා පංචම ධානය. නමුත් ඥානසෝනි සූත්‍රයේ හෝ සතිබන්ධ සූත්‍රයේ හෝ අපි පැහැදිලි කරන කාරණාවල ධාන පහක් පෙන්වන්නේ හතරයි පෙන්වන්නේ. දින ලෝකවාහිනී වැඩසටහනකදී සතන් මේ පිළිබඳව යමක් තේරුමක් ඇති වැඩසටහන අසන්නේ ඒ දෙවෙනිස ගැන විමසුවා. හැබැයි දේශකීන් වහන්සේලා නිවස්තර වුණා උත්තර දුන්නේ මගහැරියා මම දන්නේ නැහැ ඒක හේතුව මොකක්ද කියලා. අපි තේරුම් ගන්න මේක. අත්කල මතාන යෝගිය කියන්නේ දුෂ්කර ප්‍රතිපදාවක් නැදුම් පිළිවෙත නෙවෙයි. ඒක බුදුන් වහන්සේ පාළවෙන්ට ඉස්සර වෙලා කිලසක් වනාන්තරයට ගොස් ආත්මේ නැත්තම් සම අවශ්‍ය කියන ශරීරෙන්නේ සමානවති මුලාව සැවීම තුල ලබා ගන්නා වූ දේ. ඒක මෙයාට දැනගන්න අවශ්‍ය නැහැ මොකද අපි අසුරුමතන යෝගී නෙවෙයි. අපිට බලන්න ඕනේ මේ අපි ඉන්න ජීවිතය මේක හදාගන්න. නමුත් මේවා තේරුම් ගන්න. ඒ පහ වෙන ඒක අපේ එක නෙවෙයි. අපිට යන එකේ තියෙන්නේ හතරයි. ධර්ම මාර්ගය. යන හතරයි තියෙනවා. ඉතින් මේක දෙකක් බව තේරුම් කරගන්න. නමුත් මේවායේ තියෙන මුලව තමයි ඇතැම් ධර්ම දේශනාවලදී තුල්ල තියෙන රජින තියෙන මහා සීල ඔක්කමත් රැකලා නිවරණ යටපත් කරලා ඔය ඥාන පහ උපදවලා රූපාචර අරූපාචර ඥාන උපදවලා ඔය ඥාන සියල්ලත් උපදවලා ඊට පස්සේ ඒවා විදර්ශනා කරලා සමතේ වැඩලා විදර්ශනා කරලා මේ නිර්වාණය සාක්ෂාත් කරන්න ඕන කියලා සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි පරපතල ගමන් මාර්ගයක් මේ ධර්ම දේශනාවල විස්තර කරලා අපි තේරුම් ගන්න ඕන කාරණා. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඉස්සර වෙලා යමෙක් යම් මඟකට ගියා නම් ඒ අවබෝධයෙන් නොයි ගියේ. අන අවබෝධය. ඒ නැදුම් පිළිවෙත නොයි. දුෂ්කර ප්‍රතිපදාව. ඒ දුෂ්කර ප්‍රතිපදාවේ ගියාය කරපු දේවල් අපට ආරෝපණය කරන්නේ ඇයි? ඇයි අපට වද දෙන්න හදන්නේ? උන්වහන්සේ ලෝ පහළ ගිහී අත්හදා බලන්න කියලා නෑ අපට අත්හදා බලලා නිවැරදි ප්‍රතිඵලයෙන් පිළිවෙල දේශනා එදැයි මනස පිළිවෙල තියෙනවා පිළිවෙත තියෙනවා එනිසා අපි තේරුම් ගන්න ඕන බලෙන් අපට පටවන ලද අර ඉත පෙර තිබුණ කුණු කන්දල් කොට නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපවලින් පැහැදිලි කරලා තාලා වූ මනස පිළිවෙත තුනක්ද අපි ඉන්නේ අත්කලම කාණියෝගේ නෙවෙයි අපි ඉන්නේ කාමසු කල්ලිතාන යෝගයද නැද්ද? ඉන්නේ මොකේද කියලා මම අහන්නේ. මෙහෙම පැහැදිලි කරගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකපාල වෙන විට මැදුම් පිළියෙට ඇවිත් කිසියක් හිටියේ නැහැ. ඒ කියන උන්වහන්සේ විතරයි පාල වෙන්නේ. එහෙනම් සත්‍ය ගායකණී කිරීම සඳහා වනාන්තරගත වූ සියල්ල අත්කෙනම සාමියෝගී. ධර්මයේ තේරුම් ගන්න පුරුතඥ සියල්ල ඉන්ද්‍රයන්පත් ලෝකයේ සැපදීනවායි කියන සාමසිකල්පාන යෝගී. ඉතින්කොට මැදින් පිළිවෙත දෙන්නට බෑ ධර්මයේ තේරෙන්නේ නැති. අපි සංසාරයෙන් පිළිආරගෙන තියෙන්නේ අපිට මේ ඇසට කනට හම් වෙන ලෝක තියෙන දේවල් තමයි සැප කියලා කියන්නේ. ඊට වඩා එකක් අපි දන්නේ නැහැ. ඔය දෙක මේ මෙයාර වැඩි ආයෙන දුන්න නැතුව ඒ විදිහට දුන්න නැතුව මාත්‍යස්ස යනක මැදින් පිළිවෙත කියලා වට වෙනම බොරු අර්ථ දෙන්න පුළුවන් මේ සමාජයයි. වැඩිෙන් වැඩි පිළිඳ කන්නේ බැරි නේචන මැදින් පිළිවෙත කියලා. ඒවා නිකන් මේ සරල දේවල් අර්ථයක් ඇති දේවල් නෙවෙයි. මැදුම් පිළිවෙත රැකෙන්නට ධර්මයේ රැකෙන්නට. ඒ නිසා මැදුම් පිළිවෙත යන්නේ කවුද? බුදුන් වහන්සේ වදාළ ධර්මයේ වටහා ගත්තාය. සම්පතනිකාන් යෝගය අද්වර්ණා කියලා ගෑන්දී පල්සින් අදහින්නේ නැහැ. අත්තනමතාන් යෝගයට යන්න ඕනෙත් නැහැ. ඒක ඒ කාලේ සිදිච්ච ප්‍රියම් ආකාරයක සත්‍යගවේෂණ ක්‍රමය. ක්‍රමයක් තිබුණේ නැහැ. ඊතරතරේ කරදරයි. ඒ නිසා අනන්තරයකට ගිහිල්ලා පහන් දෙන්න. මේ පිළිබඳව මම ඔබට කරුණාක් පැහැදිලි කරන්න. අපේ හිතට උපදින හැඟීම් තියෙනවා. මේ හැඟීම් මොනවා හරි අපිට නිතරම හොල්මන් කරනවා පිට. නිකන් ඉන්නද? එක්ක අපි ඇස්වලින් කන් වලින් යම් අරමුණක් එක්කලා ඉන්නවනේ. නැතිනම් අපිට අපේ හිතට එන අරමුණකට මුහුණ දෙන්න වෙනවා. හිත මොනවා හරි අපට ගොඩනළු වෙනවා ඇතුළේ කතා කරලා. ඒ හිතට නිකන් ඉන්නද? මේ අපගෙනම සංයෝගින් කළ දෙය තමයි මේ සිත දෙන ආරමුණ එකේ තේන්න තොපි වෙන එකක් තුලින් පාලනය කිරීම. සියලු විවිධ ආරමුණු වලට ඒක ආරමුණක් තමයි හිතේ යටි දියුණු කිරීම. ඒකට තමයි කස්තින වලනවා කියලා. මේක තමන්ගේ හිතේ පවතින හැඟීම් කෙරේ බලෙන් යට කිරීම. මේ බලෙන් යට කිරීමේ ප්‍රතිඵලයේ වශයෙන් මේ හැඟීම් ඊට වඩා වෙනස් ආකාරයකින් මතුවෙනවා වෙනකන්. දැන් ගංගා පිටියෙමක පහලට ගලන යාමයි කියලා. වේල්ලක් යන්න කියලා ගඟ නතර වෙනවා. වේල්ල පිරিলা වෙන පැත්තකට ගලන යනවා. මහ වේලන් උත්තරට හැරෙයිම කියන්නේ ඒක තමයි. පහළට යන ගඟ වැලැක්ුවට වෙන පැත්තට ඉස්සෙල්ලා. ඒ වගේ කෙලසුම් ගන්නේ සායක ප්‍රභාවයෙන් බලෙන් යට කළාද යට කළ පුද්ගලයා මුලා කරමින් ඊට වඩා සුන්දර තැනක් උට ලබා දෙනවා. අන්න එහෙම මේ අරමුණු බලෙන් යටපත් වීමේ ප්‍රතිඵලය තමයි ඔය විවිධ පුද්ගලයින්ට දිවන්ත දිවකන පරිචිත්ත්‍ය ඥානයේ ඥාන හම්බවීම කියලා කියන්නේ අන්නේ නිකක්. මේ අරමුණ ඔබට එපා නම් ලස්සන නැත්නම් ඊට වඩා ලස්සනකට යන්නේ කියලා ඊට වඩා හොඳ දෙයක් හදලා දෙන්න. මේකත් මාර විදිහේමයි මායාවේ වැඩක්. ඒකට වැරදුනොත් අහුණා. ආයිසර. මේ මම ඔබට ලස්සන උදාහරණයක් තියෙනවා. දන්නල් උදාහරණය තේරුම් ගන්න. කම්පිත පුද්ගලයේ ඕකින්ද දෙනෙක් ඉන්නවා අස්තර මැදිරියට. එක්කෙනෙක් යටේ දාලා තියෙනවා මාංශයක් යකඩ වලින්. තව එක්කෙනෙක් යටේ දාලා තියෙනවා මාංශය රිදී වලින්. තව එක්කෙනා යටේ දාලා තියෙනවා මාංශය පත්‍රම් වලින්. දැන් මේ තුන්දෙනා කතා වෙනවා. යකඩ මාංශය තියෙන කෙනා කියනවා මේ අනිත් කෙනා රිදී මාංශය තියෙන කෙනා අරය අපහත් කර කලකවා. මේ යටේ තියෙන යකඩ මගේ යටේ තියෙන්නේ රිදී මාංශය අපත්‍තර වටිනවා. රත්තරන් දාලා ඉන්නේ කෙනා කියනවා වෙනගෙන තියෙන රත්තරන් මේ යකඩ රෙදි මගේ මාංශය ප්‍රතිතර වටිනවා රත්තරන් කියලා. මේ මිනිස්සු තුන්දෙනාම ගන්නේ නැහැ මාංශ දාලා කියලා. ඒ වගේ එක තියෙන මේ අමුද්‍රව්‍ය ගැන කතා කරනවා. යකඩ හරි රෙදි හරි රත්තරන් හරි මාංශය නම් නේද හම්බුද? නෑනේ. ආ අන්න ඒ වගේ තමයි කාම ලෝකයේ පැටට අහුවීම යකඩ මාංශයයි. රූපී භවයේ සැපත අහුවීම රූපී ඥානවල ඍති මාංශයයි අරූපී භවයේ ඥානවල අහුවීම සතරන් ධම්මයි. යකඩ ධම්ම දෙවි ධම්ම රත්තරන්. මේ කවවත් පංච ඥානෙකින් නිදිලා නැහැ. ජායනෝ මාර දන්න නම් ප්‍රජානන් වහන්සේ. ඇයි ඒ වටෝ නැහොනේ? උන් මොලින් සත්‍ය දැනගෙන ගියේ නැහැ. කෙලෙස් යටපත් කරගෙන ගියේ. මෙන්න මේ කාරණා ටික මම කියේ ඇයි? දේවානම්පියතුමා රජතුමා එතින් සුල්හත් පදවම සූත්‍රයේ දේශනා කරන්නේ අපේ මේ මහා මහින්ද මහ රහතන් වහන්සේ. අපි මෙහෙම හිතමු. 40,000ක් පිළිවෙල නැගෙන ඊතල සහ දුල්දරා මෙතුමන් මේ කොහේ දවසක කියන එක දන්නේ නැතුව මේ කැලේට ගියා නම් දඩරැද්දෙක් නෙවෙයිද? එහෙනම් යාට කියන්න කියන සතුන් මරන්න හොඳ නෑ කියන එක විතරයි නේද? මේ දහය දේවල් තේරෙනවා. ඒකම හිතන්න ඕගොල්ලෝ. මේ 40,000ක් එක්කලා ගඩේ යන මොන මොඩියද ඉන්නේ කියලා. හා? 40,000ක් එක්කලා ගඩේ යන්න පුළුවන්ද? අය දුරු විතර ඕන නෑ කැලේ වැඩ කරලා අල්ලගන්න එකයි තියෙන්නේ. ගැටෙන්නේ කම මම කියන අදහස් එක්කලා ධර්මයේ කියලා බලන්න. ආරතිනවාද මොහා තත්ත්වයන්ින් මාපුගේ ක්‍රීඩේ මේ බිඳු මහරහතන් වහන්සේ දැන් රජුලන්ට මොන ගැත්තන්දයි මේ මොහා හිතිය කියලා කතාවකුත් තියෙනවා. ඒක මේ ප්‍රධාන දෙක ආගෙන. අපි යමු කරපිට. බුදුරජාණන් වහන්සේ ලංකාවේ වැඩම කළාද? ඒ වන්නේ ගත වී තිබෙන්නේ අවුරුදු 100ක් විතරද? 236 250ක් නේ. උන්වහන්සේ ලංකාව පුරා වැඩම කළ අවස්ථාවල බුදුහාම පිළිගත්තායි ලංකාවේදී නැත්ද? එහෙමනම් මේ බුදුදහම ඉගෙන ගත්තායි රටේ කොටේ ඉන්න හේතුවක් නැද්ද යන විතර? විජයරජතුමා ලංකාවට එන වෙලාවට විජයරජතුමාට එන්නත් තරම් ස්වර්ණයේ විුණලා තිබුණාද? නැවුණා. සංගවිචා රාජ්‍යයේ තේනා ගෝවින් වහන්සේ වැඩම කරගෙන ජම්බකොළ කත්තන වලට ස්වර්ණය වලින් ඇවිත් ඉන්නේ නේ. නැවුතිවිලා තියෙනවා නේ. මේ දුර හතන් වහන්සේ ඒක විතරක් නැවුතිවිලා නේ උඩින් ඉන්න වෙලා තියෙනවා නේ. කවුද එක්කයි තියෙන්නේ? විද්‍ය උත්ය සම්මල කදසාන සුමන සාමනේ බන්ද කුපාක කොහොමද මේක ලේකන්නේ? එක්කාරේ කරේ ගහගෙන එන්න පුළුවන් කියලා හිතන්නේ. වචනයක් කියනවා අනාගාමී සාමනේ එක්කම එන්න පුළුවන් කියලා. ඔබ දන්නවද මේ ඉෘතිය කියන එකේ ක්‍රියාත්මක වෙන හැටි? බලන්නකෝ. දන්නෝබුදුන්ගේ සීකර්ම සංගා ගීතේ තියෙනවා. ඉර්දීයන් යන් මට ගීත කියන්න බෑ. ඉර්දීයන් යන්නා වූ මෙත්‍රහතුන්ගේ සෙවනැල්ලෙනි හිරු රශ්මිය බංගි. මොකද ඒ කියන්නේ? අනුරාධපුරයේ තත්ත්වය කාන්තාවන්ට විවනාගංග විදියක් නෑ. කාපු යනවා වගේ මේ කට්ටිය උඩින් සෙවනැල්ල වැටෙනවා ඉරිදා මාතර. ඒ කියන්නේ නම් මේ තේන්නේ ඉහලින් අපට ඔය යන්න පුළුවන් මහත්යතර යනවා තුරුල් යනවා කියලා තමයි මේ ඉරුදී ගැන හිතන්නේ. හරි. ඉලිත් ජාතකයට යන්නේ. ඉලිත් සිටෝරයාගේ විනසට කියන මුගලන් මහතාන් වහන්සේ ගෝ දමණය කරගෙන ජේතවනාරාමයට එන්න ගත වුණ කාලය කොච්චරද? කියලා කියනකොට මට උත්තර දෙන්නේ නැත්නම් මම උත්තර දෙනවා. වක්කලාපත් පිටකලස යන්න දැනගෙන ඉඳලා තියෙනවානේ. කොච්චර යන්න තේන බලන්න අප අකුරුක දිගංග වත්ත වෙච්ච ලෑනල් කියලා. ඊටත් ඉස්සර වෙලා. ඒ කියන්නේ මොකක්ද ඒකෙන් කියන්නේ? කාලය ගත වෙන්නේ නැහැ කියන එකනේ. පිළිදිනසොත් යම් තැනකට යන්න ඕන නම් ඒ ස්ථානේ ආරම්භ කරාම සමන් යන බව සමන්ව දන්නේ නේ. පක්ෂලපත් දික්කලේ කියන්නේ. එහෙනම් හෙවණල් යටින්න බලුවනිද? ඈ? රතන් හන්සලගේ හේවනල් දරන්න පුළුවනි දෙන්නා. ඔය ඔබ අහලා තියෙන බනවල මන්තිය මම මේ කියන්නේ ඔබ අහලා තියෙන එක නෙවෙයි. ඒක වඩා ගැඹුරු දේවල් කියලා. හතර තියාගන්න. බුදුසමයේ පෙන්වන නිර්වාණය එදා බුදුන්වහන්සේ අනාන්තරගත වෙලා සත්‍යයන් ඉස්සරලා හිටපු අය ඔය දිවස දිවසන පරිවිස්තු ඥානෙ, කුප්පේ ඥානෙ ආදී සියල්ල පංචාවිඤ්ඤාත තමපත් කියලා ගන්නකො. ආසවක්කේ ඥානෙ හැර. මේ සියල්ල ලබාගෙන හිටියේ අන්න අය. උන්වහන්සේ යැගින් වයිදෙනකන ලබාගත්. නමුත් මේ එකක්වත් අපට මේ නිවන් අවබෝධ කරගැනීම සඳහා ඕනේ නැහැ. අපිට කියන්න. මේ හේරම උපදවාගෙන නෙමෙයි කෙනෙක් නම් අවබෝධ කරගන්න. ඒ සම්පකිනවතාන යෝගයෙන් ගිහිල්ලා උපදවා ගන්නවා. අපිට නැදුම් දෙකකින් යන්න පුළුවන් නම් මොකක්වත් ඕනේ අවශ්‍ය දෙයක් සම්පකිනවා මම ඉදිරියට කියන්න. ඒ නිසා මේක මේ අපිට කරන්න බැරි මහා පරලට සංකාන්තයක් කරන වැඩක් වශයෙන් ඔළුව කර කර ගන්න එපා. ඒක තමයි මේ පෙන්වන්නේ කුඩා ආයතනෙ. කුඩා ආයතනෙ. එතකොට මෙතන පෙන්වන්නේ තව ටිකක් එහාට තව පෙන්වනවා. දැන් මම ධ්‍යාන අතර ගත්තානි. තව ටිකක් එහාට ගියා. ඒකේ ජීවයින් මේ දිනුන කුද්දේ ඊළඟට චතුත්පත් ඥානෙ ලබා ගන්නවා. ඒ තමයි තවත් පැත්තියක් කියලා දෙන්න. එහෙම ලබාගත්තට ඒ චතුත්පත් ඥානෙන් බුදුන් දැක්කයි කියලා හිතන්නේ පාමු. මේ චතුත්පත් ඥානෙ බුදු ඥාන මහන්සේ තරක් නෙවෙයි. එදා හිටපු අනිත් බොහෝ දෙනා කටිනුන. එහෙනම් ඒක බුදුන් සතු විශේෂ දෙයක් නෙවෙයි. ඊළඟට පෙරවිසු කඳුළු ඥානෙ පිළිබඳ ඥානෙ උදවා ගන්නවා. එතකොට පැහැදිලි කරලා දානවා ඒ තවත් උච්චාකාරයක නැත්නම් තවත් ඇත් අඩියක්. හේතුව බුදුහාමුදුරුවෝ කරාටින් ඉපයි කියලා කියන්නේ කැලේ වෙනක් ඇත්තු ඉන්නවා කියන එකේ තේරුම දැන් මෙතන ඇත්තා බුදු ඥාන මහාමරද පියාගන්න. වෙනක් ඇත්තු ඉන්නවා කියන එකේ තේරුම මේ ඥාන උදවා ගත්තා වෙනත් ජීවිතවල වෙනත් ආගම් යන ආදිත්‍ය නායකින් ඉන්නවා. මේක මෙනි බුදුන් වහන්සේ අදාළ දෙයක් කියන එක කොයිද නැහැ. දැන් මේවා තේරෙන්න දේවානම් විතර ඇතුල කොහොම කෙනෙක් වෙන්න ඕනද? පැද්දෙක් කියලා හරියනවා. හරි. ඔබට බලහලක් ඉදිරිපත් කරන්න. මේ විදිහට ලංකාවල යනවා කරලා මේ සූත්‍ර දේශනා කරලා මට ඇතුළත වක්සමා ගන්න එක සිදු වුණා. මේ ඉතාලි. දැන් කීයක් ඉති කරන්න උනාද? අත. අතට ලෙන්නේ. 10 10ක් 15ක් අතර ඇතුළත ඉති කරාද? ඉති කරනවා තිබුණා විය හැකියි. ඉති කරලා තිබුණා විය හැකියි. ඉති කරලා තිබුණා විය හැකිය නම් දේවානම් පිටරයිතුමා බුදුදහම යම් දේවල් දැනගල එකක් පොය වගේ දවසක රජයේ සේවයෙන් රාජ්‍යකාරී වලින් ඉවත් වෙලා මේ ස්ථානයට ගිහිල්ලා මේ වැරදි ඥානපාරේ යමින් සිටියා වීමට බැරිද? එතනින් එහාට කරපයි පෙන්වන්න තිබුණේ මේ මහ රහතන් වහන්සේට. මොකද මේ වැරදි ඇත්ත අදිවල මෙයා ගින්චි. එහෙනම් එයාට අදිවල රැවටෙන්නේ නැතුව ඇතා හොයාගන්න කියන එකයි කියන්න ඕනේ වෙලා තිබුණේ කියලා තමයි මට නම් තේරෙන්නේ. ඒක තමයි මේක උදාහරණයක් දෙන්නේ ඉරුදිය කියලා කතා කරන එක. ඔය ඔබ හිතන විදිහේ මේ අනිත් අය රවට්ටන්න අනිත් අයගේ ප්‍රසාදය දිනා ගන්න උඩින් යන්න පුළුවන් ආශ්‍රයතරාවක් කුරුල්ලෙක් වගේ යන්න පුළුවන් දෙයක් නෙවෙයි. යම් තැනක් අරමුණු කළාද අරමුණු කළ තැනට යන එක සැනෙන් සිද්ධ වෙන දෙයක්. ඒවා බුදු සමයෙන් පිටත් කරලා තිබුණා ඒ විදිහට ආපහාරයි. ඒ වගේම ඉදුපත්ලහර තව ප්‍රසක් තිබුණ ආදේශනාපලහර ආදේශනාපලහරේ තමයි ඔය අනාවැඩි කියන එක කියන්නේ. ප්‍රකම් කිරීම පිළිබඳ ඕරුවැල්ලි මාදී කාරණා ටික මොනින් බලලා කියන්න පුළුවන්. බුදුන් වහන්සේ ඒකත් අගය කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ සාපේ තියෙන ප්‍රාතිහාර්ය මොකක්ද කියලා දන්නවද මේ අය? අනුශාසන තෙලහර. මොකක්ද ඒ කියන්නේ? සත්‍යකුණත් දෙයි පැහැදිලි කරලා දෙන්න එක නේ. මම මතක් කරනවා ඔබට මේ සම්මිත්‍රිකායේ සම්දකවාගේ තියෙන මේ සූත්‍රයක අර්ථ අන්තර්ගතය. මහපතිත මහරහතන් වහන්සේ තමයි පරිවෘත්නාම ගුණන්නේ නැහන්නේ. මේ සුතාන්ත කියන්නේ සූත්‍රයක කියන්නේ. සුතාන්ත ආකාරි පුත්‍ර කතනිය ධම්මා යොනිසෝමනස්කත බණාත දැනගත් කෙනා ඊට පස්සේ මොනින් මෙහෙ කරන්න ඕන මොනවද? මොකද මේ කියන්නේ? පළමුව බණාත දැනගත යුතුයි. ඊට පස්සේ තමයි මොනින් මෙහෙ කිරීම තියෙන්නේ. මම ඔබට විදි කර කියලා තියනවාද? මා මේ පැහැදිලි කරන තර්කණයේ තියෙන දෙයක් තමයි පළමුව බණ දෙවනෝ භාවනා කියලා තියෙනවද? ඒක තමයි මම මේ සුභාස උත්තර අරන් දෙන්නේ මහබෝධි මහ රහතන් වහන්සේ දාන එකයි. බණ තේරුම් ගත්ත කෙනා මොකද කරන්නේ? අන්න පරිස්සාමුරු වෙන පැහැදිලි කරන සුභාස උත්තරේ දවදාස් දේශනා කරනවා. අද නැන්නේ. ඉස්සර වෙලා අපි මේ ඉන්නකොටද අපි මොනවද කරන්නේ? අපි අහුවෙලා ඉන්නේ කොහමද? අපිට වැරදිලා තියෙන්නේ කොහමද? ඉවරදි කරගන්න ඕන කොහමද? මේ දේවල් අසා දැන ගැනීමට තමයි සත්කර්මස්තවලී කියලා කියන්නේ. මේ දේවල් තේරුම් ගන්න ගැනීම තමයි කල්යාණ මිත්‍රයතුන් කරන තෝරන කාරණා. දැන් අපි එනවා තවත් එකකට. මේ එක අදියකටවත් රැවටෙන්නේ නැපා කියලා බුදුරජාණන් වහන්සේ ජානස්සෝල් වමනටයි වදාළේ. මේවා අඩි ඇත්තු නෙමෙයි. පළවෙනි ඥානයේ දෙවෙනි ඥානයේ තුන්වෙනි ඥානයේ හතරවෙනි ඥානයේ දිවස දිවකන පරිචිත ඥානයේ බුද්ධ වෙනවා ඥානයේ මේ තේරම වුණාද? ඇත් අඩි. සබා ඇතානේ. ඔය ඇතා නම් හේතුව කැලේ වෙනත් ඇත්තුන් යදිනවා. ඔය සත්‍යගවේෂණයට ගියා එය වෙනත් අය උපදවා ගත්ත ඥාන පදමිනවා. මේවා අසවස්සේ ඥානයේ හැරුණාම මේවා සමාරකින් රැවටීමට මායාවකින් නටලාදු දුරු බව මෙයාගේ කවුරුත් දන්නේ නැහැ. කාමයන් එපා කියලා අයට රූප ධානය ලැබලා දුන්නා කොහොමදයි තමයි ඉන්නේ. රූප ධානය එපා කියලාට අරූප ධානය ලැබලා දුන්නා කොහොමදයි තමයි ඊට වඩා හොඳට කලින් ඉන්නවා මිට පස්සේ. කොහොමද දන්නේ මේවාට ලෝකෙම ආගුල අයලා ඉන්නේ කියන්නේ. ඔබට හිතන්න බැරිද දේවාන මිත්‍රයෙක් තුමත් මෙබඳු තැනක මුවා පුරා මුවා වෙලා හිටියයි කියලා. ඒ මුවා වෙච්ච වර්ග පැහැදිලි කරන්නයි මේ චුල්ලහස්ති පදෝගම සූත්‍රයෙන් ගන්න ඕනේ. කියලා තමයි මට නම් තේරෙන්නේ. මම හැබැයි ඒවා පිළිගන්න කියලා කාටවත් කියන්නේ නැහැ. බල කරන්නේ ඉන්නත් නැහැ. නමුත් මේ මට තේරෙනවා චුල්ලහස්ති පදෝගම සූත්‍රයේ තේරුම් ගන්න දඩේ මේ යන වැද්දේකට නම් බෑ. මේ මේ ඥාන පිළිබඳ අවබෝධයක් නැහැ. මේ ඥාන පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මේ පැන් වල ඉන්නේ නැතුව මොකටද? ඒවත් මේ තේරුම් ගන්න කොහොමද? එහෙම නැත්නම් ඉතින් මේවා තේරෙන්නේ මේ තේරුම් ගත්ත කෙනෙක් පස්සේ මේ මහා රහතන් වහන්සේගේ මොඩේට මේක වේදනා කළා නම් මේ මහා රහතන් වහන්සේ මෙච්චර දෙන්නේ. අපි එහෙම කියන්නේ නැහැනේ. අවදාවත් අපි එහෙම කියන්නේ. එහෙනම් වෙන්න පුළුවන් දේ මොකක්ද? එනිසා අපිට මේ හදලා පෙන්වන පාරවල් ඔක්කේ කටපාඩම් කරගත්තට මොකක්වත් අපි අසාර්ථකේ තේරෙන්නේ නැහැ. එතනින් එහා බලන්න. ප්‍රජාන් වහන්සේ වදාරනවා. ධාතුණිය මෙතේදී ඇතුන් සොයාගෙන මේ ඇතුන් සොයන්නා වනාන්තරයේ තුලදී සැබෑ ඇතාදිනවා. ඇතාමයි දකින්නේ ලොකට. පොළ කාමින්නේ ඇතාම දකින්න. එතකොට ඔහු ඇතා කියලා අඳුනා ගන්න. මේක උන්වහන්සේ සමාන කරන බුදුරජාණන් වහන්සේ මේ කියන දේවල් උපදවා ගත්තට මේ බුදුන් වහන්සේගේ දැකීම නොවේ කියලා තේරුම් ගන්නවා. තේරුම් ගත්තා යොමු කරනවායි කියලා ආසවක්ෂේ ඥානයේද සිත ආසවක්ෂේ ඥානය ලැබෙනකොට තමයි ඇතා දැක්කා වෙන්නේ නැත්නම් බුදුන් දැක්කා වෙන්නේ. ධර්මීය දකීද බුදුන් දැකේ කියන්නේ අන්නේතන. එතන එතම නැතිනම් ඇත්තදින් මාව හිම වෙනවායි කියලා තමයි මේ සූත්‍රයෙන් හාරයි. හැබැයි මම බර කියලා හිමවර නැහැ. අර කියලා. අපි දැන් ඥාන වෙනවායි කොහොයාලා. දැන් එහෙමනම් මට ඔබට කියන්න තියෙන කරුණක්. ඔබට අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෙන්වන තැනසීම ඔබට අර දිවස දිවකන පරිචිත්ත්‍ය ඥානයේ හොයාගන්න කැලේතර ඉන්නවන්න ඕන නැහැ. උගුරලා ගන්න ඕනෙත් නැහැ. ඒක අදිනේ. අපි දෙලින්ම යමු මොකක්ද මේ ආසවක්ෂේ ඥානය කියන්නේ? ආසවක්ෂේ ඥානය ලැබුවේ නාට තමයි බුදුන් හම්බ වෙන්නේ. නැත්නම් යෝධම්මං පස්සේ සෝධම්මං සෝමං පස්සේ කියන්නේ දෙන්න. ධර්මයේ දකින බුදුන් දන්න. දැන් මේ සූත්‍ර දේශනාව ගැඹුරු නැද්ද? එහෙනම් ඉතින් දේවානම් දිවයිතුම වැච්චෙත් නම් ඒක තේරෙයිද? අන්න ඒකයි මා නගන ප්‍රශ්නේ. අපි බලමු. ආතල කියන්නේ මොනවටද? කෙලෙස්වලට. කෙලෙස් කියන්නේ මොනවටද? ඉතත් කෙලෙස්න දේවල් වලට නේ? ආතල. ආතල රැස් වෙන්නේ කොහමද? අසකන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රියන් සහ භාවිතා කරන්ට යාමේදී අරමුණ ගැනීමේදී මේ අරමුණෙහි මුලපරිමක් සිදු වෙන දෙල තිබෙනවා ජීවිතේ ඕනෑම වයසකදී ළමා කාලේ හැර ලබුරු කාලේ අස්කොඩක් අතාරින් ඉතින් මෙහා පැත්තට කොහොමද මේ මුලාවීම සිදු වෙන්නේ ඇත්ත කන්නාසේ දියෝකයි කියලා මේ ඉන්දියන් සාපොත් කියනවා. ඉන්දියන් පාට අරමුණක් ගන්න. අරමුණ වලට අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියනවා. අපිට පංච ධාරයක් තියෙනවා කියලාත් අපි දන්නවා, හිතනවා, පිළිත් ගන්නවා. ඇත්තටම පංච ධාරයක් තියෙනවද? නැත්තම් බොරුවද? ඒක ඇත්තටම දන්නවද මේ? බාහිරෙන් නම් පංච ධාරයක් තියෙනවා. ඒ ඇතුළත සභාවේ දන්නවා අපි හොයාගන්න. අපි යනවා මධ්‍යම හිතාය සම්මාදිට්ඨි සූත්‍රයට. එwidetildeට වෙනම් අරමුණු ඇතුළු කොට ඇති. එwidetildeට වෙනස් අරමුණු ගොතුරු කොට ඇති. එwidetildeට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් පෙත් පෙරණගදී කියපු කාරණේ. එwidetildeට වෙනස් අරමුණු. ඇතට නම් රූපේ කනට නම් සබ්දේ නාසික ගන්නවනේ එතකොට ඒක තමයි ඒක වෙන වෙනස් අරමුණු ගොදුරු කරන්නේ ඇසුරු කරන්නේ ඒ අරමුණු රසය ගන්නා වූ ඉන්ද්‍රිය පහ තියෙනවා හැබැයි උන්වහන්සේ වදාරනවා මේ ඉන්ද්‍රිය පහට සිත පිහිටයි සිත උන්ගේ අරමුණු රසය අනුභව කරයි දැන් මොකද්ද තේරුනේ ඇස කන නාසය දිව කය කියලා පහකට බෙදුවාට අන්තිමට මොකද්ද මේ විකාශනය සිතේම පස්සාකාර විකාශනය. සිත වුණේ අරමුණු රසය අනුභව කරයි. ඇසද අනුභව කරන්නේ? එතකොට ඇසද අනුභව කරන්නේ, කනද අනුභව කරන්නේ, නාසයද අනුභව කරන්නේ, සිතද අනුභව කරන්නේ. එහෙනම් පස්දල පිනවීම කියවට අන්තිමට මොකද්ද? සිත පිනවීම. සිතේම පස්සාකාරයක විකාශනයක් තමයි මේ පස්දල කියලා කියන්නේ. ඒ නිසා අපිට පස්තරක් තියෙන්න ඕනේ මේ ලෝකෙ. මොකද පස්වාකාර ආරම්භණයන් හඳුනාගන්න එක ජීවත් වෙන්න බෑ. එහෙනම් මේ පස්තර පරිහරණය කිරීමේදී සිදුවන වරදකට අපි ඉස්සරහ හොයාගන්න වෙන ආසක් ප්‍රඥානීය විස්තරේන ආසර රැස්තන ඥාන. අපි ළඟ ආසර රැස්තන හැටි ඉගෙන ගන්න වෙනවා. මම ඉදා බිගොල්ලෝගෙන් ලැබුවද වැඩියෙන්ම දුකසේ ඉති කුංචි ළමයාද නැදිවියේ කෙනාද තරුණියේ කෙනාද මහලු කෙනාද කියලා. අද අන්දෝ සම්දේම කියන්නේ. ලබන සතිය එකක් වෙයිද අපි ආවනම් මතකයි. හරිවානි උත්තරය හම්බුනේ මොකද්ද මට? වයස ආය වැඩියෙන්ම දුකසේ ජීවත් වෙනවායි කියලා. මම විසාතාවේ කතාව කියවද මේ ඇයි? ඈ? අනේ ජීවණන් කියත මට මතක නෑ හරියට ධර්මයක්. ඈ? ජීවණන් ආය කියනවා නෑ. මොකද මේ දවස්වල ධර්ම දේශනා හරියට කරනවානේ. ඒකෙන් අපි මොකක්ද කිව්වේ සාස්ත්‍රාවේදී යමෙකුට අල්ලාහ ප්‍රේකාරණා ප්‍රියක් තියෙනවා නම් දුක් ප්‍රියකුත් තියෙනවා කියලා නේද මෙන්න මේ ප්‍රේකාරණා මත අල්ලා ගැනීම වැඩි වෙනකොට මොනවද රැස් වෙන්නේ ආස්ත්‍ර ආස්ත්‍ර ඉති පොතෙන් ගත්තොත් ආමාස්ත්‍ර බවාස්ත්‍ර විත්තාස්ත්‍ර අවිද්‍යාස්ත්‍ර වචන දෙන්න පුළුවන් ඒ වචන තුන හදන්න ආස්ත්‍ර කියන්නේ ආස්ත්‍රෝ කියන්නේ ඇසුරු කිරීමෙන් ඇති වෙන පුරුදු පුරුදු විතරක් නෙවෙයි නරකතු නරක කියන්නේ මේ මත්පැන් දීම අපි නරක පුරුදු කියන එක නෙමෙයි සංසාර ගමන හැම වෙලේදී අපිට බාධා පවනොත නරක පුරුදු කියනවා දැන් එතකොට ආස්ත්‍රෝ රැස්ෙන්නේ කොහෙද සිතේ තව ටිකක් කියන්න බලන්න සිතේ කියලා කියන්නේ කොයි දෙහා මොනවාරි කියන්නේ විඥාන අපි දැනගන්න ඕනේ විඥානේ කියන්නේ දෙයක්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වචන හතර පිළිබඳ අවබෝධයක් තියෙනවද තියෙනවද නැද්ද කියලා දැන් කියන්නේ කියලා දැන් අපි විස්තර කරගන්න. විඥානය කියලා දෙයක් නැහැ. විඥානය කියන්නේ සිදුවේ හඳුනා ගන්නා වූ චෛත්‍යයේ ඒකම විඥාන පරම්පරාවක් වෙනවා නැරුණා විඥානයක් වෙනවා කියලා බොඩ මිනිස්සු කියනවා එනවා ඈ විඥානය දෙතන හට ගන්න විඥානයෙන් කරන්නේ ඉන්න මහා පැත්ත සිදුවට සිදුවිය දැනගන්නේ ආරම්භණයකදී අසත හම් වෙන ආරම්භණයකදී කනත හම් වෙන ආරම්භණයකදී අරුණ අරමුණකදී එතන හට ගන්නවා ස්කන්ධ පහ ඒ අරමුණ වෙදීමද පළවෙනි එක රූප දෙවෙනි එක වේදනා තුන්වෙනි එක සංඥා හතරවෙනි එක සංකාර පස්වෙනි එක විඥාන මම කියලා දීලා තියෙන අරුඹ කියන්නේ මොකද්ද? රූප කියන්නේ ශරීරයද? රූප කියන්නේ රූපේ නැමැති අරමුණද? අරමුණ. අරමුණ කොහොමද හිටින්නේ අපි? අපිට අරමුණක් නම් වුණාම කිස වේදනා. කැමති කෙනෙක් සතුටට එන්නේ දිනවා. අකමැති ආරම්භණයේ විදිහට දුක්පත් එන්නේ දිනවා. එමතියක් මේ දෙව නැත්තම් මධ්‍යස්ථ වශයෙන් මේක මුලාවක් තියෙනවා මම යන මුලාව උපේක්ෂාව ගැන දිනනවා මධ්‍යස්ථ උපේක්ෂාව තියෙදි පෙරුම් දක් උපේක්ෂ විදර්ශන උපේක්ෂාව නෙමෙයි එතකොට එනනම් වේදනා කියන එකේ තේරුම විදනා කියන එක නෙමෙයි අරමුණ රූපයට ආපු අරමුණ විදින වේදනා කියන දෙයක් නෙමෙයි මේකයි කියන්නේ වේදනාව විහිදිත අවිහිදිත කියලා දැනගන්නේ මොකෙන්ද? සංඥාවයි. අඳුරා ගන්න සංඥාව. සංඥාව කියන්නේ විපාකාදී වලින් හමුන එක සංඥාව. සංඥාවෙන් වර්ගීකරණයක් කරපුවාම මේක හොඳයි නරකයි ප්‍රියයි අප්‍රියයි කියලා ඊට අනුකූල මොනවද කියන එක තේරෙන්නේ? සංඥාව තමයි යාත්‍රෝ කියලා කියන්නේ. සංඛාර. තමන් පරණ හදාගත්ත මෝඩකාන්තික මත්පාකාන්තික දුර්වලකාන්තික සියල්ල ඔතෙන්ද එනවා මොන්න මෙහෙම කියන්නේ හොරෙන් දැවිලිස්සක් අපල හරි ගෙල් ගම්ප අපල හරි අහු වෙලා කවුරු හරි කෙනෙක් ඉරේනවා හරි ධර්මයෙන් වෙලා ගමතේ නැතුව ඈත පළාතකට යනවා ඊළඟව යහපත් සම්පෙත් වගේ ජීවත් වෙලා ධනෙ උපයාගෙන වාහනේකින් ගමතේ විද්‍රේකව තමයි. නමේ ඉන්න මිනිස්සුන්ට අරය දෙන්නේ කොහොමද? ඕකාවේ දැන් කාර්කෙන් ආවට ඉස්සර හාල් එක. එහෙම නෙවෙයිද කියන්නේ? ඈ? ඔබට වර්තමානයේ තේනවද අතීතද තේන්නේ? ඔබට කවදාවත් තේමුණොත් කියන්නේ සදාචාර සම්බන්ධව ගලන්න ඔබේ ඉස්ලාව දෙන්නේ නැහැ. ඔබ ඔහුගේ බස් එක බලන්න ඉන්න තර මේම දැක්කක පුරාදී කො දැන් කිම කාර්කින් ආවද කියලා අර පරමයෙන් නෙවෙයිද බලන්නේ ආ ඒවට තමයි ආස්ත්‍රව කියලා කියන්නේ අපි හදාගත්ත තරණ දෘෂ්ටි මතිමත ආන්තර පිට ඕනෑම මොහොතක අපට වර්තමානයේ වසන්ට අපේ හිතට එනවා ප්‍රගෙන සංස්කාරය මේ රූප වේදනා සංඥා සංකාර වෙච්ච සිදුවෙන දේවල් ඕනෑම දෙයක් ඒ විදිහට බාර ගන්න එකට කියනවා විඥානය කියලා එයි මම එහෙම ඒ විදිහට බාර ගන්නවායි කියලා සම්මර්ථන සූත්‍රයේ මෙහෙම කතාවක් තියෙනවා. අවිචාය ගතෝනම් වික්කවේ පුරිස කුද්දලෝ පුඤ්ඤං චේතංකාරං අවිතංකරෝති පුඤ්ඤෝපගතෝ හොති. අවිචාරක වුණා වූ සත්ුණා වූ ගතුණා වූ කුද්දලේ යම් සිල්පක් කරයිද විඥානයේ කියන ආය කොහොමදයි. පුඤ්ඤාං අවිතංකරෝති ඒකත් දන්නවා විඥානේ. යමෙක් පව් කරයිද? අපුඤ්ඤෝක ගතංකෝති විඥානං විඥානි ආයක තමයි හරි කියලා ඒකත් බලන්න. ආනිත්‍ය අවිත් ආනිත්‍ය සංකාරම් සංකාරෝති. අර ඥාන කොටව රැස්කරයිද එතකොට විඥානය කියනවා වන්නේ අර පොඩ්ඩයි. දැන් මොකක්ද මේ විඥානය කියන්නේ තේරුම? කිසිම තේරුමක් නෑ යාට හරියට තේරුම් ගන්න කරන ඕන දෙයකට හේයි. හේයි විඥානි කියන්නේ කයි මායික මංච විඥානං ඒ වගේක් හරි පින්නම් පින්hari පවුනම් පවු හරි අම්ම මරණයක නම් මේක හරි අම්මට සලකන්නේ කරන්නේ මේක හරි ධ්‍යානවලම නම් මේක හරි ඔය විඥාන මුලා වෙලා තමයි මේ රටේ ඔය ඒ වගේ දේවල් කෙරෙන්නේ ඒ වෙලාවට ඒගොල්ලෝත් වැරදි කියලා හිතන්නේ දැන් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ අරමුණු ගැනීමේදී හැටෙත් කලින් නාම දෙවියන් තමයි හටගන්නේ හටගත් තාම ඊළඟට මොකද ඒකට වෙන්න ඕන හතගත් බලන් ඊළඟට ඒක වෙන්න ඕනේ න්‍යාමයේ මොකක්ද? නැති වෙන්නේ. ඒක තායි කියලා කක්කේ. අපි මොකද කරන්නේ? අපි ඔබ අල්ලගන්න. අල්ලගන්නවා කියන්නේ අපි ඉල්ලගන්න. නෑ, පිටින් අල්ලගන්න. අර ඇති වෙන දේ නැති වෙන දේකට කියනවා අනිත්‍ය කියලා. අල්ලගන්න එකට කියනවා අනිත්‍ය උදේ නිත්‍යකට දැනීම කියලා. අනිත්‍ය වුණා නම් මෙතනම නැහැ. අනිත්‍ය උදේ නිත්‍ය වුණා නම් මොකද වෙන්නේ? ඒක මම වෙනවා. මම නම් ඒක මගේ වෙනවා. මගේ නම් මේක මගේ ආත්මය නතුණක් නෑ ඒක පරිසිද්ධ වෙන්නේ. ඒකට කියනවා පංච උපාදානං සම්පේ. අර ඇති වෙන නැති වෙන එක පංචස්කන්ධය වෙනවනේ. නමුත් අල්ලගත්තොත් ඒක අනිත්‍යයි. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ සංඛාර උපාදානස්කන්ධය. මේවාගේ මොහොතක අපි ගත්තු දෙන්න උදාහරණයක්. Tamanta පාඩුවක් ලැජ්ජාවක් සිදුනයි කියලා කවුරු හරි දැනලා එකක ගැහුවා අපි පිටිසක් කියලා අර දුරෝ ඉරණ ගැස්සුවා වගේ එමත් නැත්තම් සංවාරි ලැජ්ජා කළා වගේ ඔබ එතන අසරණයි නැත්තම් ඔබ අහිංසකව ගමක් කරගන්න බැහැ ඔබ උද සමාවදී යනවාද මුකට යන කෙනෙක් වශයෙන් නොදෙස්ක කොහොමද තියාගත වෙන්නේ තාම කොහෙදන්නේ මේ නෙමෙයි සාමාන්‍ය සමාජෙ දිත්තක් මොකද වෙන්නේ ඉබද පිටකට කියලා ඒ සිද්ධිය එතනින් අපහැරලා සමාව දෙනවද මටත් වෙලා එයි කියලා හිතනවා. තොකාටත් වාරයක් නම් සිත්‍යටත් වාරයක් කියලා ආරම්භ අන්න ඒකට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව කියන්නේ ඒකට තමයි. අපි මේවා තියෙනවා. මේ තියෙන එකට කියනවා තණ්හා අනුසය ඉතුරු කිරීම. මෙන්න මේවා තමයි මම අර පැහැදිලි කළේ ප්‍රිය කර්ම 100ක් කියනවා නම් දුක්තියක් කියලා. මේවා සියල සංඛ්‍යාව ළමා කාලෙත් මහලු කාලෙත් දක්වා ධර්මයේ තේරෙන්න සම් වැඩි වෙන්න මොකද වෙන්නේ? කාරණා වැඩි වෙනවා. කාරණා වැඩි වෙනවා නම් දුක්තයි. ආත්මව ශ්‍රැෂ්ඨ ඥානිය තේරෙනවද නැහැ? අපත කරන නාපේට අරමුණ ගැනීමේදී ඒ අරමුණ මත අවිද්‍යා කරන්න තියෙන අරමුණ කියලා ඉතින් ඒකයි කාරණේ. ඒ අරමුණ ඇති වී නැති වෙන දෙයක් විදිහට ඒක සිතෙවිල්ල හඳුනා ගන්න උඩ දෙයක් විදිහට දකින්න නැතුව ඒක මම වශයෙන් පාරනවා. මෙතන අපි මමත් හඳුනා ගන්න කවුරුද? මම ඔබට කියලා තියෙනවා නමුත් අවුස්සයි ඉන්නවා වට පෙරේ. ඔබ සමහර දැන් වල ලක්කොත් වලදී මම කියන්නේ ඔබේ ශරීරයේ ඉඳලා ඉඳගෙන ඇති. ඒක මම එහෙම හිතුවා. ඒක නැරදකම් කියලා. බුදුරජාණන් වහන්සේ මම කියන්නේ චෙස්තරකවත් ලෝකවලකවත් නියවලකවත් පරිසරම් කිවි. ඒක සම්මතම රාජිකුණාන් දහනවල ප්‍රජානම් මහන්සිය නැත්තම් රාජයෙන්ම ආරම්භයට ගුරු මහත්මයාගේ හැදීනේ සාමීනේ මම කියලා කියනවා කොපමණකින්නේ මම වෙනවද මම වට පත් වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා ප්‍රජානම් මහන්සිය රාජය නැත්තම් ආනන්දයේ කෙතරටයි මම කියන්නේ ලොකු වලටයි මම කියන්නේ කියලා නෑ එහෙනම් කොහොමද උත්තර දුන්නේ යම් තැනක අන්තිමිකාව ලෝභය තියෙනවා ද්වේෂය තියෙනවා මෝහය තියෙනවා ඉර්ෂ්‍යාව තියෙනවද? ඇල්ම තියෙනවද? ඒකටයි මම කියන්නේ. දැන් ඔයාලා මේ කාරණා වරුම් ගන්නකොට තියෙනවද? තියෙනවනේ. එහෙනම් එතන ඉන්නේ කවුද? මම. මම නම් මේක ගාගෙද? මගේ. මගේ නම් මේක මොකද්ද? මගේ ආත්මය. මගේ ආත්මය කියන්නේ ජීවිතේද දැන්? දැන් මේ මොහොතේ යන අරමුණයි මගේ ආත්මය බවට පත් වෙන්නේ. එයා ගන්න දේවල් හරියට තියෙනවනේ. මම මගේ ආත්මය මම මගේ ආත්මයකට ගන්න එක බුදුහාමුදුරුව වදාරන මොකක් කියලාද? නিত্য සුඛ ආත්මකට ගන්නවා කියලා. එහෙම බලන එක කියනවා බුදුරජාණන් වහන්සේ කවුරු කියලාද? අනුසෝතගාමි. අනුසෝතගාමි කියන්නේ ඥානකච්චතයන්. ඒ බුදුරජාණන් වහන්සේ අනුසෝතගාමියෙන්ද පරිසෝතගාමියෙන්ද? අනුසෝතගාමි අන්න පිළිවෙත එහෙනම් අපි අනුසෝතගාමි පිළිවෙතේ ගිහිල්ලා මේ බුදුමහාන්සේ හම් වෙන්න හම් වෙන්න අපි එහෙනම් තේරුම් ගන්න ඕනේ පටිසෝතගාමි පිළිවෙත මොකක්ද කියලා. දැන් අපිට ජීවත් වෙන්න ඕන මෞර්තියන් බවට පත් වෙන්න ඕන සුදුකම් සිදු කරන්න ඕන හැකියා කරන්න ඕන මේ දේවල් ප්‍රවේශම් කරගන්න ආරක්ෂා කරගන්න ඕන සුද්ධලේක වශයෙන්. සුද්ධලේක වශයෙන්ම මේවායි ඉන්න ඕනේ රජයේ පිළිගත් නීතිය පිළිගත් සමෝත දියාන. පිටස්තරේ කියලා මේ ගමන යන්න දැන්. ඒ හතර පුරව දැනගන්න ඕන ඔබ මොනවා කළත් ඔබ ළඟ සිදුවෙන්නේ මොකක්ද? පංචස්කන්ධයක ඉදදීම මැරීම නැමති ස්තනික සිද්ධියක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පාදක වෙන්නේ දුක්ඛලයා නොව මේ ස්කන්ධ පංචකයාගේ ඉදදීම මැරීම නම් වූ ඒ සියුම් අවස්ථා. ඒ සියුම් අවස්ථා වරදා ගැනීම වරදවා ගැනීම සංසාරයේ දුක්ඛයට හේතු වෙනවා, සංසාරයේ හැලෙන්න හේතු වෙනවා. නිවැරදි කරගන්න පුළුවන් නම් දුක් නැති වෙන පිණිස දුකින් අත මිදීම තමයි හේතුව. කවුද මේ වරදවා ගන්න කෙනාට කියන නම? අත්තතවා පුතුඥෝ හරියානම් අවස්ථාවේ අරියත් ධම්මයක් පොවිදෝනේ හරියත් ධම්මයේ ආවිනීත අත්තතවා පුතුඥී කියනවා. ආර්ය මහන්සියලා දකින්නේ ආර්ය මහන්සියලා තමයි අනිත්‍යතාවත් පිළිගන්නේ. හරියත් ධම්මයේ තමයි සංස්කාරය නිරුද්ධනාස්ව අපි බලන්නේ. ඒ ධර්මයේ හිටින්නේ නැහැ ආර්යීත. ඒ නිසා ਉਹ දකින්නේ කොහොමද? රූපං ආත්මනි රූපේ කියන්නේ මම. මම කියන්නේ රූපේ. රූපේ තුලයි මම ඉන්නේ. මම තුලයි රූපේ ඉන්නේ. වේදනාව කියන්නේ මම. මම කියන්නේ වේදනාව. වේදනාව තුලයි මම ඉන්නේ. මම තුලයි වේදනාව. දැන් මම ඉන්නේ කොහේද? ඒකට ශරීරේද? ඒ මොහොතේ ගන්න රූප වේදනා සංඥා සංකාර යනති ආරමුණුවද? පුතග්ජනේ ආතුල ඉන්නේ කවුද? මම. ඒ මම හැදුනේ කොහමද? අල්ලා ගැනීම. තවදුරටත් කොහොමද අල්ලා ගැනීම කරගෙන යනවා නම් ඔබට විරසිත වෙන්න මොකද්ද? තණ්හා අනුසය දබඩාවෙන් එන්න එන්නට ප්‍රබල වෙනවා. දැන් ඔබ ආශ්‍රව සේ කරනවාද රැස් කරනවාද? බුදුහාමුදුරන් දැඳලාද බුදුවත් උත්සන් කරන ගාණි නිකේ යනවා වහරට පස්සෙන් දැක්කට. ඔය සමාජය හැටම කියන්නේ. බුදුහාමුදුරන් වන්දනා උත්සන් කරන ගාණි කියනවා. යන්නේ කොහටද? දැන් අවදී පස්සෙන් පස්සට යන සමාජය කියන කතාවක් නැහැ. අද මේ ගමන නැත්තලා පස්සෙන් පස්සට යන එක දැන් ඉස්සරහට යන්න පටන් ගන්නවා. නැත්තම් ගාමිණී පැත්තට ගලානේ මේ වෙනකොට පටිසෝත ගාමිණී වෙන්නේ කොහොමද කියලා. දැන් අපි මේකට යන්න ඕන. ඒකට ආස්තෝ රැස්කෙන්නේ නැති. මේ අරමුණ ගැනීමේදී ඒ අරමුණ අල්ලා ගන්නවා. මමකට ගන්නවා නම්, මමකට ගන්නවා නම් ඒ අරමුණක් පාසාම තණ්හා වච්ච අවපාදාන උපාදාන වච්ච තණ්හා අන්තේ වශයෙන් නැවත හට ගන්නට හේතුවක් ඔබ අවකාශ කරගන්න. ඔබ දන්නවද? පුනර්භවය කියන වචනේ? දන්නවනේ? පුනරුත්පත්තිය කියන වචනේ දන්නවද? මේ දෙකත් එකක්ද? හා? දෙකත් එකක්. දෙකම උත්තර දෙනවා නේද? පුණ්‍ය කියන්නේ නැවත. ඔව්. ඔතන හරියට කතා කරා. පුණ්‍ය කියන්නේ නැවත. උත්පත්ති කියන්නේ ඒ කාලේ වුණ ඒකට කියන්නේ ජෛන දහම. මේ පුද්ගලයා මේ ගිහිල්ලා ඒ ආත්මේ නැවත උපදිනවායි කියලා. අපේ රටේ ප්‍රධාන ආගම් දෙකක් තියෙනවා. ප්‍රොත්පත්ති පිළිගන්න නැති වුණාට ඒගොල්ලෝ කියනවා මේ නියතිය සුත්කලයා චොහු කර පින්තවරණ සදාකාලික ස්වර්ගයේතෝ නිවෙත යනවා. එතකොට ඒ ගිහින් නෙවෙයි දෙන්නේ කනේ. අන්න ඒකට තමයි පුනා පුනරුත්පත්ති කියලා කියන්නේ. එයාම නැවත තැනකට යනවා. මේ බුදුරජාණන් වහන්සේගේ කතාවේ පුනර්භව. පුනර්භව කියන්නේ භවටි කියන්නේ වෙනවද? පුනර්භව කියන්නේ නැවත වෙනවද? මොනවද නැවත වෙන්නේ? අලුතින් වෙනවා සහ නැවත වෙනවා අතර වෙනස උදේට තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් ගන්නට මරණාසන්න මොහොතේ මා බලය යන්නේ නැපා. මේක තිබුණොත් ඒකත් වෙනවා. මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට මොකද වෙන්නේ? පුනර්භවය සිද්ධ වෙනවා. නැවත හට ගැනීම සිදු වෙනවා. කාකාවද නැවත හට ගැනීම සිදු වෙන්නේ? පුතග්ජනයි. ඒක කොහොමද සිදු වෙන්නේ? ස්කන්ධ පහ හටගෙන ගියාම ඒකම දව කරගෙන හෝ වෙන එකක් අපි හම්බකටගෙන හෝ ගැටෙනකොට අර සිත ඇතුලේ තබා තියෙන තණ්හා අනුසය මගින් ඒ පැත්තේ දිනවා ආශ්‍රෝපක වෙන්න. එතකොට තිප්ප නිසා නේද නැවත උපදින්නේ? ඈ අපි හිතේ තිප්පොත් ඒක උපදින එකට කියනවා නැවත උපදිනවා. ඒකට කියනවා ස්කන්ධයන් දී නැවත උපදින්න පුනර්භවය. තිප්ප නැත්නම් නැවත උපදින්නේ අලුතෙන් උපදින්නේ? එහෙනම් සියලු දේවල් අහිතාත්තල් ඔදරන බීජ තුනක්තාවය තුනක්තාවය නැති කරන්නේ නම් සියති අහම් වෙන්නේ නැහැ නේ සියලු දේවල් ඉවර කරලා සියලු දේවල් නැත්නම් ඊට පස්සේ මම දෙක දීමක් නෑ දැන් මොකද ඉන්නේ වර්තමාන මොහොතේ ස්තන්ධ පහයි පදින විතරයි බුදුන්ගේ ධාතුන්ගේ ගාව උපදින්නේ වර්තමාන ස්තන්ධ පහ ඒවා නැවත උපදිනේවා නෙවෙයි සුතං යන අය ගාව උපදින්නේ මොකක්ද සියලු කාරණා උදව් කරගෙන නැවත ස්තන්ධ පහ දැන් මේ හිත ඇතුලේ තියලා තියෙන නිසාම තණ්හා අංශේ වශයෙන් මරණ හදන්න මොකදන එකත් ඔය අංශේ එකක් තමයි ඊළඟ පුනර්භවයක් සඳහා යන්නේ. ඒක තේින්නේ තියුණාට මෙතනින් තේරුම් ගන්න. එච්චරම යන්නේ නැහැ. දැන් අපි තියෙන්නේ තරහ උනිතා නේද ආයෙ තරහ එන්නේ. පරිගන්නම් කියලා හිතෝනිතා නේද ආයෙ පරිගන්න ඉන්නේ. අන්න ඒ විදිහට මොකවනාර බොන දයක් තියලා තියෙනවා නම් ඒක නැති කිරීමනේ දැන් එතකොට මම මේ අර අර රේඩියෝ එකේ අහන උල්ලාස පදවක උත්තරේ මේ දේශනා කරන්නේ මම ඈ ආයෙත් ඇවි මම ඉතිහාසය යන්න ඕනේ කියලා අපි ඒකත් අතරන් ආවට මේකේ මේ දේවා සම්පිස්ස රයිතුමාට බිදු මහ සතන් වහන්සේ අන්තිමට කියලා දෙන්නේ ආස්වාංශේ ඥානයි අර අරව යාලව තියෙන්නේ යන්සෝනිකම කරපෙන්නන්නේ ඔය මේ හතරකින් තෝරනම් නැත්නම් මුදුන් දකින් තෝරනම් මේක පිළිබඳ දැක්කේ. දැන් එතකොට එහෙනම් අපි පොතක් ගැන කියලා ගනිමු. ඊපැම්පි කියලා ගනිමු. චිත්තේතුස කියලා ගනිමු. මේ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම ගන්න නැතුව පංචිල් පරි අටපිල් පරි දස්පිල් පරි තව මොනවා කිල්ලක් රකින්නවා කියලා පිටින්. උපතේ කියලා හිතමු. සත්පුරුෂය කියලා හිතමු. ඒ ඕනෑ කෙනෙක් ගාවා මොකද සිදු වෙන්නේ? ආත්‍රව රැස්වෙනවද තේරෙනවද? ආත්‍රව රැස්වෙනවනේ. එතකොට පෞද්ගලික ආත්‍රව බවට පත් වෙන එකක් ගැන ගාව. ඈ? ඕනෑයක් අල්ලගත්තොත් ආත්‍රව වෙන්නේද? ආත්‍රව බවට පත් වෙනවා. දැන් එතකොට මෙන්න මේ රූපී අරූපී ඥානලාභී චිදුණිය උන් මේ අරමුණ යටකලා තමයි. කාම අරමුණ යටකලා තමයි. නමුත් ඔවුන්ගේ ආශ්‍රවයක් නිවිද අර ඉතිහා තියෙන්නේ මට ඔතන පොඩි වචනයක් කියන්න සිද්ධ වෙනවා ආයෙත් මේ වන්නිතරි ධර්මදේශනාවල සමහර විට මම අහගෙන ඉන්නවා මේ ත්‍රිවිධ තෘෂ්ණාව පැහැදිලි කරන හැටි වෙලාවකට මට ඉනා යනවා මේ අය දන්නවද ත්‍රිවිධ තෘෂ්ණාව කියන්නේ මොකක්ද කියලා වචනින් දන්නව නේද කියන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විස්තර කරන්න බහම කියලා මේක කාම සංඝා කියන්නේ මොකක්ද? කාම භවයන් දී සැප තියෙනවා කියලා ඒක ඉල්ල තියෙන ආසාව. කාම භවයන් මොනවද කියන්නේ කොහොමද? සම්පත ඔහොම නවත්තලා තව සංහාව විග්‍රහ කරන්න. තව සංහාව විග්‍රහ කරන්න. හොඳයි ඔයතුමාගේ වැල්ලි කියන බොහෝ දුරට වචන අඩු වුණාද නිවැරදිව අපි කියන අපි පැහැදිලි කරගන්නේ නිසා නේද? ඔය එක තමයි නෑ අර විද්‍යාලෝක පැත්ත ඔයතුමාගේ අතරේ ආවේ නෑ. විද්‍යාලෝක පැත්ත ඔයතුමාගේ අතරේ ඉස්සර වුණේ නෑ. නෑ මනුස්ස ලෝකේ ආලෝක දෙක ආයේ ඔව් හරි කොහොමද ඉක්කුටි අපි කියන්නේ කොහොමද ඉක්කුටි ඔයතුමාට ඔබේ අවසන් හොඳයි මේ මම කියන්නේ මෙන්න මේකයි මෙන්න පැහැදිලි කරනවා තවම කාම සංඝා කියන්නේ මේ අසකරණ ආසේ දියකයි ඉන්ද්‍රියන් තුනට දෙන ආසාව භව සංඝා කියන්නේ මගේ හිත දීම තියෙන ආසාව ඒක සංඝා කියන්නේ ආයෙ මොකද නැහැ කියලා හිතන උලාව හරිද හරිද හරිද මේ හිදි නමක් කරපු ධර්ම දේශනාවකින් මම මොකද අගස්සේ? හරිද? කාම සංඝා තමයි කාම අරමුණෙකින්ද තියෙන ආසාව අපායයි හරිද ඒ ලෝකයි සංස්කෘත ලෝකයි ඒක කාම ලෝකේ කාම ලෝකෙින්ද තියෙන ආසාව කාම තණ්හා එතකොට ඥානදායෙන් කාම අරමුණ යටවලා යටපත් කළා නිවන යටපත් කළා ඕනවන රූපී ඥානවල ඒක රූපී බවය ඒ බවය තමයි ඒක දිනන කියලා තියෙන මුලාවට තියෙනවා බව තණ්හා ඒකත් එකපස් කළා සමහර අය අරතිව ආකාසානංචයතන ඥානෙට කරුවා ගත්තා. ඒකේ ආකාසානංචයතන විඥානංචයතන ආපින්චඥා නෑ නෑ කියලා එකකුත් නෑ කියලා තුන්වෙනි බවත් දෙන්නම් කිව්වා. ඒකද කියනෝනේ බව සම්මාව. මේ තුන් බවයේ තියෙන කියන මුලාව තමයි චිත්තුස්නාව කියලා කියන්නේ. හරිද? නැවත උපදින්නා කියලා කියන උච්චේලාදේ ඒක කාමසංහාවයි. අපිට තියාගන්න. ඒතර නෑ කියලා කියන්නේ අර අරමුණේ යාදේ නෑ කියලා කවුරුත් නෑ කියලා ආයෙත් අහුවෙච්චි. ඉතවලා. දැන් ඉති සමහර උදාහරණවල සතර දුකින් නිදෙන්නේ තුන් ප්‍රේත තෘෂ්ණාව නැති කරන්න ඕන. ඇත්තද? ඇත්තද නැත්තද? ඇත්ත. ඇත්ත? එහෙනම් ඉතින් අපිට යන්න වෙන රූපිය අරුපිය වංශාවද කියලා සංහා අඳුර ගන්න. ඔන්න ඔවා තමයි අපිට තේරෙ කරන්න තියෙන යටු. ඉන්නතුනි කාම සංහාව වතහානගෙන යටපත් කරන නිසා තමයි ධානලාභී බුද්ධ කාලයේ බව සංහාව සාහුවේ සයෝ සංහාව සාහුවේ. ඒ මුලාවිනායිසයි ගොල්ලෝ ඒවට අහුවේ. අපිට කාම සංහාව වතහාගන්න පුළුවන් නම් අපි අරමුණේ ගුණ නොවනවා නම් අපිට විභව සංහාවකුත් නැහැ, විභව සංහාවකුත් නැහැ. ඒක මේ දුක්නා සුතම පොතේ තිබුණත් විභාගික විවට නැති කරන්න යන්නේ පාසුනම. සමන්ත කියන සංහාව විතරක් වතහා ගන්න ධර්මයේ ඉතින් ඉස්සරට සංහාවලට ආය අහුවෙච්ච නේ ඒක තේරුම් ගන්න. ඒකයි මොන්නේ. ඔය ඔය වගේ සාකච්ඡා කරන කතා කරනවා ඊයේ දේවල් දෙන්න පුළුවන්. දැන් එතකොට අපි ඉතින් මිනිස්සු කීපයක් තුළ ගන්නට වෙනවා. දැන් බුදුන් වහන්සේ වදාළේ ඥානස්සෝනි මහත දේවල් මිත්‍රායි ප්‍රමාද විද මහත්තන් වහන්සේ වදාළේ මොකක්ද? ආලෝක්‍ය ඥාන. ඒක තමයි අසා නම් වෙන අසා අඳ ගන්න විදිය. අපිට දැන් එහෙමනම් වර්තමාන මොහොතේ පතන හරි ජීවත් වෙනකොට අත්‍තර ගන්න අරමුණක් ගැනීමේදී ඒ අරමුණ අපට හඳුනා ගන්න අවශ්‍ය වෙයි. ඒ අරමුණ අපේ විදහාතේ බලන්න නැදී අර පරණ මනුස්සයාලේ පරණ දුර්වලකම් දිහා බැලුවා වගේ ඕක ඉස්සරහට කොහොමද කරන්නේ දැන් ඔය සුතනලායකයට කියලා බැලුවා වගේ අපි හැම වෙලෙම බලන්නේ අපි විශේෂිත නොනෙයිද? ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඒ දැලීමම මම නොනෙයිද? දැන් එතනම මිච්ඡතු කාර්ම නොනෙයිද? දැන් උදාහරණයක් කියලා. ඊළඟට මුළු කියනවා දැන් දෙනවද නැද්ද? ආ ලයිට් එක යාරලා නැතුව කරෝනේ අතු ගන්නවද නැද්ද? අතු ගන්නවා. ඒ අතු ගන්න ඇති කියලා හිතා ගන්නවා නේද ඔතන? හොඳයි අපි සූර්යාලෝකය ගැන හරි හොඳ එළියක් හරි අල්ලලා වරු මාරු මුල්ලක මොකද වෙන්නේ? තවත් තවත් එකන දුර්විසා මකුළු බැල් තියෙනවා නේ මොකක් නිසාද? ඔක එළිය හොත නැති නිසා නේ. එළිය අල්ලපු පෙන්න ගන්නවා නේ. එතකොට ආපහු සම්පූර්ණයෙන් අතු ගන්න ඕනද නැද්ද? දෙන්න මේ සති කියන වචනේ සත්‍යා සති කියන කොටසයිස් වල සති කියලා එකක් තියෙනවා. ඒ සති කියන වචනේ කියන සිහිය කියන එක මේ අර උල්ල ගන්න එළිය අරපා. ඒ සති ඇදිර කරන්නේ. ඒ සතියට හේතුව මමද ක්‍රියාත්මක වෙන්නේ යන්නේ මම නෙවෙයිද කියනවා. වර්තමාන මොහොතේ. ඒ සතියේ මතකම් ප්‍රයත්න වෙන්නේ දෙන්නේ නැහැ. මම ප්‍රයත්න වුණත් ඒක සතියක් නැහැ. ආයෙ ආත්‍ර රැක්කම ගන්නපත් එක්කොත් මොකද වෙන්නේ? අවසානිය ආත්‍ර වෙන්නේ නැති සහ මුලින්ම අවසානයේ දැක්කොත් එන එතන නැති වෙයිද? ඉතුරු හේතු ඉතුරු කරලා නැති වෙයිද? නිකම් නැති වෙයිද? ඒ හේතු ඉතුරු නොකර නැති වෙයිද? එතකොට අනිත්‍ය වුණා කියන්නේ ඒකද නෙවෙයි. ආත්‍ර සේවයෙන් එහෙම නෙවෙයි. වර්තමාන මොහොතේ මොකද උදාහරණයක් කියන්නම්. කෙනෙකුට විශේෂ ශරීර දඹලා තියෙනවා. මේක අයිතිවරයෙක් කොහොමද නැත්න කරලා තම මේ දීලා කියනවා නුඹේ ශරීරයේ විෂක් තියෙනවා. මේක පිට කරන්නේ. හැබැයි මේක එන වෙලාව කියන්න බෑ. කොයි වෙලාවකද උපාතකට කැස්සක් ඇවිදින් මේක උගුරට ඇවිදින් හත් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබ මේක අවශ්‍ය විදිහට කරන්න. එන වෙලාව කියන්නේ කොයි වෙලාවකවත් ගන්න. දැන් ඒ වෙලාවට කිල්ලොත් මොකද වෙන්නේ? කවදාවත් විතර ඉවර වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? එළිය කාලාවක අපකට දාන්න ඕනේ. මේ ආස්ත්‍ර සංඝා අංශයේ කියනවා කවදාවත් තේන්නේ නැහැ. නමුත් ඒක නිසා ඵලය හසුරන්නේ වර්තමානයේ. වර්තමාන මොහොතේද ඉවර කරන්න පුළුවන් නම් අනිත් දකින්න පුළුවන් නම් නෝකන් අපසල් උපදින්නේ නැහැ. උපන්න අපසල් දුර් වෙනවා කියන්නේ ඒකයි. තේරෙනවද? අර උපන්න අපසල් දෙන්න බැරි මිනිස් වෙනාම ඉවරයි. සංඝා අංශයේ හේතු ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා නෝකන් අපසල් උපදින්නේ නැහැ. උපන්න අපසල් දුර් වෙනවා. ආස්ත්‍රව සේරීමති වෙන්නේ දෙපේකට බලන්න පුළුවන් නම් මේකට කියනවා විදර්ශනා වඩනවා කියලා. මේකට කියනවා පිළිවෙත් පුරනවා කියලා. මේකට කියනවා වර්තමානයේ ජීවත් වෙනවා කියලා. මේකට කියනවා සදාවත බුදුන් වහන්සේ වදාළ සිලසුන් වඩනවා කියලා. මේ මහා මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට වැඩිම අනුස්මරණීය කරන අද වගේ දවසක මේ සූත්‍රය ආශ්‍රයෙන් මම දීර්ඝව කැවිලි දෙයක් නේද නැහැ, පිටුපිට දෙයක් නැහැ. බණ ඇසුරු පුද්ගලයා මොකද කරන්න ඕන? මහා පොළොස්ස මහ රහතන් වහන්සේ. බණ ඇසුරන නම් ඔබට ඔබ පුද්ගලයේ පැත්තේ ඉන්නේ නැති. ඔබට අත්සන් ආසදියෝසයි තියෙන්නේ නැති. ඒවා ඉන්ද්‍රිය වශයෙන් නම් කරන්නේ නැති. ඉන්ද්‍රිය පහත්තුනට පහක් නැහැ මේක පිටතව. ඒ වගේම මේ අරමුණට මුලා වෙන මේ රූපකාම සබ්දගාම කියලා කතා කරන්නේ. රූපේ කියන්නේ ශරීරේનો රූප අරමුණ බව. ඒක මමකට මගේකට මගේ ආත්මකට ගැනීම විශ්වාස බව. ඒක දුක්ඛ යන භවයේ බව. මේක කෙලෙස් වැටෙන මග බව. මේක විද්‍යුතකාමකට ගන්න ආ වූ මග බව ඔබට ධර්ම ශ්‍රවණීය ප්‍රතිපලයක් වශයෙන් මතා ගන්න පුළුවන්. තවදුරටත් විද්‍යුතකාමකට ගන්නවා නම් ඔබ දුකින් අත මිදෙන්නේ නැහැ. තවදුරටත් ඔබ මම මගේ ආත්මයේ තියෙන මේ මුලාව බෝසත් කරමින් ආත්මව ගැත් කරනවා ජීවිතයේ දුක් සංඛ්‍යාව වැඩි කර ගන්න. දැන් ඔබට කනතිලේ ඉවත් වෙන්න ඕන නම් ඒ කනතිල බැල්ලව තියෙන්න ඕනේ වර්තමාන ප්‍රතිපදියේ. සාමාන්‍ය ජීවිතයේදී අපිට අතීතයක් තිබුණාට අපිට බාගන්නේ කරන අනාගතයට යන්න සැලසුම්කට ගන්න ඕනේ වුණාට මේ ස්කන්ධ පංචකය නම් ජීවිතයේ හැමදේම තියෙන්නේ මොකද්ද? වර්තමානය තමයි, වර්තමානයේ විතරයි. වර්තමානයේ තමාව වැඩි කරන්නේ වර්තමානයේ තමාව හැදෙන්නේ. තේරුණාද? වර්තමානයේ හැදෙන්නේ මේ ආසාවක් ක්‍රය කරන ආකාරය තේරෙන එකයි ආසාවක් ඥානය කියන්නේ. නාම වෙනවාද යමක විපත් කියන්නේ නැහැ. මේ ආස්තව ශේ කරන්නේ මොන විදිහට දැන් කොට ආස්තවයේ ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒක තේරෙන සුරුවකට කල්‍යාණ මිත්‍ර සේවනයේ අවශ්‍ය වෙනවා සද්ධර්ම සේවනයේ අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ යන ස්වරිත වදාරනවා මෙතනදී කියන්නේ සත්‍ය දැක්ක වෙනවා ඒක අන්ති පදෝත නිවාව විනානවා කියන යන ස්වරිතම සත්‍ය වෙලා යනවා දැනුත් ඉස්සරහට මාඩක් ඒ වගේ මේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක දකිනවා නම් එතන ආස්තවය තේ වෙනවා බුදුහාමුදුරුවෝ බුදු බවට පත් වීමේදී ආස්තව ශේකර ගැනීම තුළ පංචස්කන්ධය බවට පත් වීම තුළ පටිච්චසමුප්පාදස්කන්ධයේ මුලාව කියලා මම තුරු වීම තුළ ඒ උන්වහන්සේ දැක්ක බුදුන් අපට දකින්න පුළුවන් වෙනවා මේ ආසලක්ෂේ ඥානය ඒක තමයි යථා දකින නියම පියවර හරි ඉතින් තමයි උල්ලාහසේ පදෝගම සූත්‍රයේ තියෙනම නරක නෑ නේද? ඈ? ප්‍රියන්දිරයි තමා. දැන් තේරෙනවද බුද්ධිමත් එක් කියලා? ඈ? එහෙමයි මම කියන්නේ දේවානිසයි තමා. බුද්ධ ධර්මයෙන් වාවෙන් දැරදි පාත්‍ර දීලා කොහේරි ඥානක තරුවෙලා ඉන්නේ. භාවනාවක්. ප්‍රියන්දිරයි තමාට මීල් මහරහතන් වහන්සේ උතන නෙමෙයි දීක්ෂ බුදුත් අතර කරන් කියලා. චිත්තෝ ටික කියලා දෙන්නේ නැති. අර වැඩි කතා පැත්තේ ඉන්නේ ඔබ වහන්සේ කට ගන්නක් නෑ. අනිකම් මම අදහසක් හෙන්න දෙපක් කළේ. ඔබ තේරුම් ගන්න ආසෝක්ෂේ ඥානෙ ඔබ කරගෙන ඉවර කරගන්නේ කොහොමද? මේ ජීවිතයේ දුක් සතර දහම් කරගන්න. මේ නිසා මේ පිළිබඳව මම තවත් දවසක ගමුනේ නම් මෙන්න මේ ගාථා දෙකෙන් එකක් අරගෙන. අතීත නාම සෝචන්ති නප්පජප්පන් දිනාගත සච්චුප්පන් දී ආපෙන්දී තේරවන්නු පතිදී මේක තියෙන්නේ ආරණ්‍ය සූත්‍රයේ. අපිට තියෙන නාමාගමීය අපේ සංකේ නාගතම් පච්චුප්පන් සංකේ යොදම්මන් තපතපයි පස්සති ඒවත් ලෝකම් අවයස් සංකම්මච්ච වාදාන පස්සති මට මතක නැතුව තිබුණා මහත් කී කියලා දුන්නා ඒක කියන්නේ රබ්බේ සූත්‍රේ නම පාණ බත්තේ සත්‍ය කරත් සූත්‍රේ සත්‍ය කරත් සූත්‍රේ ඉදිරියට ඔබට හමු වෙන තැන ඒ වගේම එනිදි මේ අද කතා කරන්නේ දැන් භාවනාවේ තමයි. ඉතිරි ධර්ම දේශනාවලින් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට සදා හදා දුන් සැබෑ භාවනාව තුනක්ද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සරලා රටේ තුළ තිබුණු භාවනා මොනවාද? ඒවා ඇති ඒවා හැදීමෙන් බුදුන් දකින්න හැකිද? ඒවා ආශ්‍රය සේවේද? තමා මුලාවේද? මේ කරුණු පැහැදිලි කිරීම තමයි ඉදිරි ධර්ම දේශනාව වල ආරම්භ වන්නේ. ඔබට හොරෙන්නේ මේ ඔරලෝසු වල පරයන්තෝන රෞමයෙන් ඇවිදින් තියෙනවා. ඒ නිසා අපි මෙතනින් යායුතු වෙලාව ළඟාවන්නේ පෞතින්. ඒ නිසා මෙතනක පැමිණීම පිළිබඳ පළවෙනි තත්ත්වය වෙනවා. ධර්මස්තවණය පිළිබඳ ඊළඟට තත්ත්වය වෙනවා. ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යයි. අහලා ගියාට බෑ. පළවෙනි නිරිතේ දුවා ගණිත කාලා ආයෙත් කල්පනා කරන්නේ නැත්නම් මේ හරියන්නේ නැහැ. ඔය සමත විකල්පනා කියන වචනේ සමත කියන වචනේ තේරුම සමත භාවනා වඩනවා කියන එක නෙවෙයි සම්මර්ථණය කරනවා කියන්නේ. සමතේ පාදක විදර්ශනා වඩනවා කියන්නේ සමතෙන් පෙන්වන්නේ සම්මර්ථණය. ත්‍රිපිටකයේ තියෙන සමෝ කියන්නේ මම අදලා ඉන්නේ කියන්නේ මට තියාගන්න සම්මර්ථ ඥානය උදව්වක් තමයි විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර බුද්ධ කාලේ පෙරේතු මිනිස්සු අරගෙන සමතේ වඩන්න කියලා නෙවෙයි ඔය කියන්නේ. තේරුම් ගන්න. ඒක අපට පෙරදෙනි පෙරදෙන යන සම්මර්ථ ඥානයක් දෙන්නේ. අපට අපි දකින්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ මුල්ලේ තියෙන දෙලිකුණු ආලෝකයට පේනවා වගේ අපට අපි යමක් කරන්න දෙන්න අපි පේනවා. පේනවා නම් අපට ලෝභ මූලිකව, ද්වේෂ මූලිකව, මොහ මූලිකව ඉදිරි පියවරක් කියන්න අපේ සිත දෙන්නේ නැහැ. අපේ ප්‍රඥාව දෙන්නේ නැහැ. දෙන්නේ නැත්නම් මෙතන මොකද වෙන්නේ? සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඉවත් යදා පඤ්ඤායපත් පිළිවෙලින් දැකීම සිදු වෙනවා. අන්න ඒකට කියනවා මොකක් කියලාද? පටිසෝපගාමී ප්‍රතිපදා. ඉපේ කරගැනීමට ඔබ හැම දිනාට කල්‍යාණ මිත්‍ර සේවනි ලැබේවා, සද්ධර්මං සේවනි ලැබේවා, සත්‍ය දහිත ප්‍රඥාව ලැබේවා, එමෙත සුසම් මං කල්‍යාණ වේවායි කියන සුභාසිතින් ප්‍රාර්ථනා කරමි. අද ප්‍රිය ධර්මා සාපනාව මෙතන සමන්විතවලින් සමාප්ත කරන ලබනවා. හැම දිනාටම මාත ඇතුළත පරිදි පෙරවන් සරණයි.